තෙරුවන් සරණයි හැම දිනාටම හැම දිනාම අදවසේදී තිතම ගෞරවයෙන් පිළිගන්නවා සතියේ බදාදා දිනයන්නි කරන්නා වූ ධර්ම සාකච්ඡාවට. ඉතින් අද දවසේදී ධර්ම සාකච්ඡාවට පසුගිය සතියේ බ්‍රහස්පතින්දා දිනේදී බන්තේ චිනාලංකාර විසින් අපිට පැහැදිලි කර දුන්නා වූ මේ ධර්ම කොටාසය නැවත මතක් කර ගැනීමක් අපි ආරම්භ වශයෙන් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව ධර්ම සාකච්ඡාවට ඉරමෙන්න පුළුවන්. ඉතින් මම ඒ සඳහා ඊටම ගෞරවයෙන් ජයන්ත වත්නායක මහත්මයාට ආරාධනා කරනවා ඒ ධර්ම සාකච්ඡාවට ආරම්භයක් ලබා ගන්න ලෙස. තෙරුවන් සරණයි. හැම දිනාත්ම තෙරුවන් සරණයි. අපි අපගේ පරම කල්යාණ මිත්‍ර බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමු. ඒ වගේම අපිට මේ අභිධර්මයේ කියා දෙන අපේ පූජ්‍ය පාද වැලිමණ දිනාලංකාර ස්වාමීන් වහන්සේටත් අපි පාද නමස්කාර කර අපි වැඩසටහන ආරම්භ කරමු. පසුගිය සතියේ සිකුරාදා දවසේ ඇත්තටම සුබ්‍රාස්පතින් දප්පිකාන බැරුණ නිසා උන්වහන්සේ අපි වෙනුවෙන් සිකුරාදා දවසේ එකතු වෙලා සාකච්ඡා කළා මේ විපාක ප්‍රත්‍ය සම්බන්ධයෙන්. ඉතින් ඒක පဋාණ ප්‍රථමයෙන් සඳහන් වෙන්නේ විපාක පච්චයෝති විපාකා චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං විපාක පච්චේන පච්චයෝති. ඒ කියන්නේ දැන් මෙතන ඇත්තටම ස්කන්ධ වශයෙන් තමයි ඒ ටික දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ මාතෘකා පාඨය හැටියට ගත්තොත් මේ විපාක කොටසට අයිති වෙන ස්කන්ධ හතර ඒ දේවල් වලට විපාක ප්‍රත්‍යයෙන් පත් වෙනවා. ඒතර මෙතන චත්තාරෝ කන්දා කියන තැන්වලදී අපි දන්නවා මේ ස්කන්ධ පහෙන් හතරක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ විශේෂයෙන්ම නාමස්කන්ධයට අයිති ස්කන්ධ කොටස් ටික තමයි එතනදී මූලික වශයෙන්ම සාකච්ඡා කරන. අපි දන්නවා ස්කන්ධ වශයෙන් ගත්තාම රූප ස්කන්ධය, ඊළඟට වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කියලා. ඒකට රූප කොටස අපි අයින් කරොත් චත්තාරෝ කණ්ඩා කියලා කියන්නේ මේ නාම ස්කන්ධ හතර. ඒකට වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කොටස් හතර තමයි මොකේ තියෙන මේ කොටස් ටිකද විපාක කියන කොටස්සේ තියෙන ඒ අංග ටික තමයි ඒ ස්කන්ධ ටික තමයි මේ විදිහට සඳහන් කරේ. ඉතින් අපිට මේක ගලප ගන්න වෙනවා. අපි සාමාන්‍යයෙන් අභිධර්ම ඉගෙන ගන්නකොට අපි දන්නවා කාරණා මූලික වශයෙන් කොටස් හතරකට අපි බෙදලා තමයි අභිධර්ම ඉගෙන ගන්න. ඒ තමයි චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන හතර. එතකොට දැන් මෙතනදී රූප කොටස අයින් කරාම ඉතිරි වෙන ටික තමයි නාම කොටස කියලා කියන්නේ. එතකොට ඒකේ විපාක නාම ධර්ම කියන්නේ මොනවද කියලා එක අපි අඳුරගන්න වෙනවා මේ විපාක ප්‍රත්‍ය ගැන කතා කරනකොට. ඉතින් අපි දැන් ඇත්තටම දන්නවා සිත් වශයෙන් ගත්තාම අපි ගත්තාම ඒ කලින් කතා කරපු චිත්ත, සංස්කෘත, රූප, නිබ්බාන කියන කොටස ගත්තාම චිත්ත කොටසට සිත් 89ක් පිටි විදිහට සැලකෙනවා. ඊළඟට චෛතසික ගත්තාම චෛතසික 52ක් හැටියට සියලු චෛතසික ධර්මයන් සැලකෙනවා. දැන් රූප කියලා ගත්තාම රූප 28ක් වශයෙන් අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට නිර්වාණ ධාතුව කොටසක් හැටියට ගත්තාම ඒ නිර්වාණ ධාතුව ඇතුළුව සියලු අංගයන් 170ක් වෙනවා. ඒ කියන්නේ මේ අභිධර්මයේ අපි ඉගෙන ගන්නවා කියලා කියන්නේ මෙන්න මේ පරමාර්ථ ධර්ම 170ක් පිළිබඳව ඉගෙන ගැනීමයි. එතනද තියෙන මූලිකම දේ තමයි දැන් මේ පරමාර්ථ ධර්ම කියන තැන සම්මුති අපි කතා කරන සත්ව පුද්ගල ඒ වගේම යමක් දෙයක් කියන දෙයක් සඳහන් වෙන්න තිබවව අපිට තේරෙනවා. මම හිතන කාගේ හරි මයික් එකක් ඕන නේද? මම හිතන ශ්‍යාමලි මහත්මිය වෙන්න ඇති. ආ මයික් ඕන නැති ඉන්නේ. ඔෆ් කරගන්න. එතකොට මේ පරමාර්ථ ධර්ම 170ක් ගැන තමයි මෙතෙන්දී අපි හඳුනගන්නේ. ඒක සත්ව පුද්ගල ආත්ම ඒ වගේ යමක් දෙයක් කියන ගතියෙන් තොර වෙච්ච මූලයටම ගිහිල්ලා අඳුනගන්න ගතියක් තමයි අපි මෙතෙන්දී කරන්නේ. ඒක අපේ සක්කාය දිට්ඨිය දුරු කරගන්නම තමයි අපි ඒ ආකාරයෙන් බලන්නේ. නැත්නම් අපි බැලූ බැලමට දකින අහන දැනෙන හැම දෙයකටම ප්‍රඥප්තියක් එමත් නැත්නම් නමක් දීලා ඒක යමක් දෙයක් සත්‍යයේ පුද්ගලෙක් හැටියට තමයි ඒ ගන්නෙම යම්කිසි දෘෂ්ටියක ඉඳලා. ඒ කියන්නේ සක්කාය විච්ඡය කරනවා නම් අපිට මේ වගේ ඇතුළට ගිහිල්ලා ගැඹුරට ගිහිල්ලා මේ වගේ දෙයක් දකින්න තැන සත්‍යයක් දකින්න තැන මිනිස්සෙක් දකින්න තැන යමක් දකින්න තැන සත්‍ය වශයෙන්ම තියෙන්නේ මේ වගේ පරමාර්ථ ධර්ම ටිකක් නේද කියලා කෙනෙකුට අවබෝධයක් එනවා නම් එතකොට ඒ ද්‍රව්‍ය හෝ දේ හෝ ඒ පුද්ගලයා හෝ සත්‍යය කෙරෙහි තියෙන අපේ තියෙනවා නේ යම් ක්ලේශයන් ඒවා දුරු කරන්න තමයි උපයෝගී වෙන්නේ. ඒකයි අපි මේ ධර්මයන් මේ තරමට ගැඹුරින් ඉගෙන ගන්න වෙන්නේ. අපේ මනස දියුණු වෙලා අපිට යම් ආකාරයකින් අපේ මනසට මේවා පරමාර්ථ ධර්ම වශයෙන් ග්‍රහණය වෙන සත්‍යයකට පත් වුණොත් අපිට ඒක විශාල දියුණුවක් වෙනවා. ඉතින් අපි අද කතා කරන්නේ මේ විපාක කොටස ගැන. මේ විපාක කියනකොට අභිධර්මයේ තුළු විපාක කියලා කියන්නේම නාම ධර්මයන්ටයි විපාක කියලා කියන්නේ. දැන් අපිට සාමාන්‍යයෙන් අපි විපාක කියලා හඳුන්වනවා රූප ධර්මයනොත් අපි ඇතැම් අවස්ථාවලදී විපාක කියලා හඳුන්වනවා. උදාහරණයක් ගත්තාම අපි දොස් කෙනෙක්ගේ රූප සම්පත්තියෙන් වැඩි නම් අපි කියනවා එයා එක විපාකයක් කියලා කරකල දෙයක විපාකයක් කියලා. ඒ වගේම කෙනෙක් අපි දන්නවා ලකුණ්ඨක බද්දිය වගේ ස්වාමීන් වහන්සේලා ගැන අපි අහලා තියෙනවා. ඒ විදිහට ඒ කියන්නේ උන්වහන්සේ තමයි මම හිතන්නේ ඒ කාලේ හිටපු උසින් අඩුම ස්වාමින් වහන්සේගේ බොහෝ විහිළු තහළු වලට ලක් වෙච්ච රහතන් වහන්සේ නමක්. රහතන් වහන්සේ කෙනෙක් බවනවා දැන. ඉතින් ඒ රූපේ දිහා බලලා ඒ විදිහට උසුළු විසුළු කරන්න පෙළඹුණා දායකයෝ. ඒක වුණා කියලා කියන්නේ කලින් ජීවිතයකදී, ඒ කියන්නේ පෙර භවයකදී යම්කිසි චෛත්‍යයක් මට මතක හැටියට උසට විශාලව හදන්න ගිය චෛත්‍යයකට ගිය අවස්ථාවක කියලා තියෙනවා ඇයි ওই තරම් උසට හදන්නේ කියලා, කුසල් ওই තරම් ලොකුවට හදන්නේ කියලා කුසල් පිටක් පහළ වෙලා ඒක තමයි හේතු වෙලා තියෙන්නේ කියලා ඒ වගේ රූප සම්පත්තියක් ලබන්නේ. හැබැයි අපිට එහෙම අපි එදා සාකච්ඡා විදි ස්වාමීන් වහන්සේ විස්තර කළා ඒකත් ඇත්තටම විපාකයට යම් කිසි ආකාරයක සම්බන්ධතාවයක් තියෙනවා. නමුත් දැන් මෙතන අභිධර්මයේදී විපාක කියන කොටසට විශේෂයෙන්ම ගන්නේ නාම ධර්ම කොටස. ඉතින් ඒකත් අපි මතක තියාගන්න ඕනේ. ඒකෝ දැන් ගත්තම සිත් කියලා ගත්තහම අපි දන්නවා සිත් 89 හැදිලා තියෙන ආකාරය පොඩ්ඩක් මතක් කරලා අපි දන්නවා අකුසල සිත් කියනවා 12ක්. එතකොට අහේතුක සිත් තියෙනවා 18ක්. ඊළඟට කාමාවචර කුසල සිත් තියෙනවා 8ක්. කාමාවචර විපාක සිත් 8ක් තියෙනවා. ඒ වගේම කාමාවචර ක්‍රියා සිත් 8ක් තියෙනවා. ඔය ටික එකතු කරාම සියලුම කාමාවචර සිත් ටික 54ක් වෙනවා. ඊට පස්සේ රූපාවචර තියෙනවා කුසල සිත් 5ක්, විපාක සිත් 5ක්, ක්‍රියා සිත් 5ක් විදිහට රූපාවචර සිත් තියෙනවා 15ක්. අරූපාවචර සිත් තියෙනවා කුසල සිත් 4ක්, විපාක සිත් 4ක්, ක්‍රියා සිත් 4ක් වශයෙන් සිත් 12ක්. ඊළඟට ලෝකෝත්තර සිත් තියෙනවා මාර්ග සිත් 4කුත්, ඵල සිත් 4කුත් වශයෙන් සිත් 8ක්. එතකොට මේ ඔක්කොම එකතු වුණාම අපිට එනවා සිත් 89ක්. ඕකෙදි විපාක සිත් කියන කොටස අපි අඳුනගන්න වෙනවා. මොකද අපි අද කතා කරන්නේ විපාක ධර්ම සම්බන්ධයෙන්. විපාක ධර්ම වල විපාක ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යේන ආකාරයෙන් කතා කරන්නේ. එතකොට විපාක කියලා කොටසක් අපිට මුලින්ම ඔය කිව්ව ලයිස්ට්ේ හම්බ වෙන්නේ අහේතුක සිත් කොටේ. අපි දන්නවා අහේතුක සිත් කියලා කියන්නේ හේතුන් යෙදී නැති සිත්. හේතු කියලා කියන්නේ ලෝභ, ద్వේෂ, මෝහ, අලෝභ, අදෝෂ, අමෝහ කියන හේතු ටික. ඒ හේතුන් යෙදিলা නැති සිත් 18ක් ගත්තාම ඒක තියෙනවා අකුසල විපාක සිත් 7ක්. ඒ මොනවද අකුසල විපාක සිත් 7? අපි ඉස්සෙල්ලා කියලෙමු සම්පූර්ණයෙන් අකුසල විපාක සිත් 7කුත් කුසල විපාක සිත් 8කුත් තියෙනවා ඒ අහේතුක සිත් 18 තුන. දැන් සිත් 15ක් තියෙනවා විපාක සිත්. එතෙන්දී අකුසල විපාක සිත් හැටියට අපි හඳුන්වන්නේ උපේක්ෂා සහගත චක් විඥාන සිත, උපේක්ෂා සහගත සෝත විඥාන සිත, උපේක්ෂා සහගත ගහන විඥාන සිත, උපේක්ෂා සහගත ජීවහා විඥාන සිත, උපේක්ෂා සහගත කාය විඥාන සිතත්, ඒ වගේම උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිතත්, උපේක්ෂා සහගත සංකීර්ණ කියලා. ඔය හත අකුසල විපාක කියලා තමයි මුලට කියලා තමයි අපි කියන්නේ. කොහොමද අකුසල විපාක උපේක්ෂා සහගත චක්කු විඥාන. අකුසල විපාක උපේක්ෂා සහගත සෝත විඥාන ආදී වශයෙන් ගත්තාම අකුසල විපාක සිත් හතක් අපි ඔන්න ඔය විදිහට හඳුනගන්නවා. උදාහරණයක් අපි ගත්තාම අපිට ඇයි අපි අකුසල විපාක සිතක් කියලා කියන්නේ? අපිට අමනාප අප්‍රිය දෙයක් ඇත්තට මුණ ගැසෙනකොට ඒ දැකීම ඒ රූපේ දැනගැනීමේ සිතනේ චක්කු විඥාන සිත කියලා කියන්නේ. එතකොට ඒක අප්‍රිය අමනාප දෙයක් නම් එතනදි කියනවා අපිට පහළෝනේ අකුසල සාගත චක්කු විඥාන සිතක් කියලා. ඒ වගේම දැන් කුසල පැත්තෙන් බලුවොත් කුසල විපාක සිත් අටක් පහළ තියෙනවා අහේතුක. හේතුන්ගෙන් නැති. ඒ තමයි අර කලින් කිව්වා වගේම සිත්තික එනවා. ඒ කියන්නේ අකුසල විපාක කුසල විපාක චක්කු උපේක්ෂා සහගත චක්කු විඥාන සිත, කුසල විපාක උපේක්ෂා සහගත සෝත විඥාන සිත, උපේක්ෂා සහගත අකුසල විපාක උපේක්ෂා සහගත ගාන විඥාන සිත ආදී වශයෙන් ගාන ජීවහා කාය කියනකොට මෙතන සුඛ සහගත කාය විඥාන සිත. අකුසල කොටසදී අපි කතා කරන්නේ දුක්ඛ සහගත කාය විඥාන සිත. එතන විතරයි දුක්ඛ සුඛ කියලා යෙදෙන්නේ වෙනස් වෙලා. අකුසල විපාක කාය විඥානයක් නම් ඒක දුක්ඛ සහගත. ඒක දුකින් නම් තමයි ඒක අකුසල විපාකයක් වෙන්නේ. දැන් එතකොට සුඛ සහගත කාය විඥානය කියන්නේ පෙරකර කුසලයක විපාකයක් වශයෙන් කුසල කර්මයක විපාකයක් වශයෙන් ලැබෙනින්ද ඒක කුසල විපාක සුඛ සහගත කාය විඥාන සිත. ඊළඟට උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත, උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. අර කලින් කිව්ව හතට අමතරව මෙතනදී කුසල පැත්තෙන් ලැබෙනවා සෝමනස්ස සහගත සම්පීර්ණ සිතක් කියලා. ඒ සෝමනස්ස සහගත සම්පීර්ණ විපාකයක් හැටියට ලැබෙන තැන්වල හුඟක් වෙලාවට හඳුන්වලා තියෙන්නේ අති උත්කෘෂ්ට යම් කිසි රූපයක්. උදාහරණයකට ගන්න විතරම බුදුරජාණන් වහන්සේගේ රූපය වගේ රූපයක් දකින අවස්ථාවේ ඒ විපාකයකින් ලැබෙන්නේ ඒ විපාකේ ඉතාම උතුම් කුසලයේ විපාකයක්. ඒක තමයි අපි අර සෝමනස්ස සාගත සම්පීර්ණ සිත ඒ වෙලාවේ තමයි යෙදෙන්නේ කියන එක තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් ඒ අනුව බලනකොට අපිට දැන් තේරෙනවා අකුසල විපාක 7කුත් කුසල විපාක 8කුත් මේ අහේතුක සිත් ගොඩේ තියෙනවා. ඒතකොට එතන සිත් 15ක් අපි කතා කරනවා අහේතුක විපාක සිත් කියලා. ඊළඟට තමයි කාමාවචර කුසල විපාක. දැන් අපි දන්නවා කාමාවචර කුසලයක් කියලා කියන්නේම අපි දන්නවා ලෝභ දෝෂ මෝහ වලින් තොර වෙලා අලෝභ අදෝෂ කියන එක මූලිකයි. ඒ වගේම අලෝභ අදෝෂ අමෝහ කියන ඒ සෝබන චෛතසිකයන්ෙහිලා කරන කුසල කර්මයක්. අපිට ඒක දාන සීල භාවනා හැටියට අපිට සඳහන් කරන්න පුළුවන් සරලව. ඒකෝද යම් කිසි කෙනෙක් දානයක් දෙනවා නම්, සීලයක් රකින්නවා නම්, ඒ වගේම භවනාවක් වැඩනවා නම්, යම් කෙනෙකුට උපකාරයක් කරනවා නම්, අනුකම්පා කරනවා නම්, කරලා උදව්වක් කරනවා නම්, ඒ සියලුම දේවල් හොඳ වචන පාවිච්චි කරනවා නම්, ඒ සෑම දෙයක්ම අර කායික සුචරිත වාග් සුචරිත කියන තැන්වලදී යෙදෙන්නේ ඒව කරනකොට ඒක කර්මයක් හැටියටයි කෙරෙන්නේ. ඒකේ කර්මයක් හැටියට කරනකොට ඊට පස්සේ ඒ කර්ම ශක්තිය නිසා යම් කිසි අවස්ථාවකදී ඒකින් විපාක ඒක නිකුත් කිරීමක් එහෙමත් නැත්නම් ඒ කර්ම ශක්තිය නිසා ඒකේ විපාකයක් ලැබෙන අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවේදී අර ආකාරයටම කර්මය ඒ කර්ම සිද්ධ කරන කුසල් සිත්වල නමින්ම විපාක සිත් අටකුත් එතනදී ලැබෙනවා. ඒ තමයි සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික විපාකසිත, සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික විපාකසිත, සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික විපාකසිත, සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික විපාකසිත හැටියට ඒ විදිහට සෝමනස්ස සහගත සිත් හතරක්. ඊළඟට උපේක්ෂා සහගතව ගත්තාම උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත, උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිත, උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත, උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත කියලා ඒ උපේක්ෂා සාගත සිත් හතරකුත් විපාක සිත් හැටියට ලැබෙනවා. එතකොට ඒ ටික එකතු වුණාම කාමාවචර කුසල විපාක සිත් අටක් ලැබෙනවා. ඉතින් අපිට මේක තේරෙනවද අපිට මේක ලැබෙනවයි කියලා. මේ අපි ඉස්සෙල්ලා කතා කරා හේතුක විපාකක් ඊළඟට මේ කුසල විපාකක් ලැබෙනවයි කියලා. මේක තියෙන විශේෂම දේ තමයි මේ විපාක ලැබෙනකොට ඒ විපාක සිත්වල තියෙන්නේ ඉතාමත්ම සෞම්‍ය ස්වභාවයක්. ඒක නිසයි දසාමීන් වහන්සේ අපිට කිව්වේ ඒ විපාක සිත්වල තියෙන සෞම්‍ය ගතිය නිසාම ඒවා හරියට දැනෙන්නේ නැහැ කිව්වා. අපිට හදිස්සියෙන් දැන් බලන්න උදාහරණයකට එදාගත්තා යම් කෙනෙක් තද නින්දක ඉන්නකොට දිගින් දිගටම භාංග සිත් තමයි පහළ වෙන්නේ. භාංග සිත කියලා කියන්නේ විපාක සිතක්. එතකොට නමුත් එයාට ඒක දැනෙනවද? නින්ද හිටියා කියලා දැනෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ තරම් සෞම්‍යයි මේ විපාක සිත් කියන කොටස. ඒකින්දයි දැනෙන්නේ නැත්තේ. දැන් අපි කතා කරා අහේතුක විපාක සිත් 15කුත් කාමාවචර කුසල විපාක සිත් 8කුත්. ඒ දෙක එකතු වුණාම කාමාවචර වශයෙන්, කියන්නේ මේ කාම ලෝකේ ලැබෙන කුසල විපාක හැටියට ලැබෙනවා 23ක්. ඊට පස්සේ ඒ සිත් 23ක් ඒ ආකාරයෙන් ලැබෙනවා. ඊළඟට රූපාවචර කුසල විපාක. දැන් බලන්න යම්කිසි යෝගාවචරයේ ප්‍රථම ධානය වඩනවා. එහෙනම් නැත්තම් ဒုတိය ධාන, තတိය ධාන, චතුර්ථ ධාන, පංචම ධාන හැටියට රූපාවචර ඒ ධානයන් වඩනවා. ඒ වඩන ප්‍රගුණ කරලා අර වශී හැටියට පුහුණු කරාම ඒකේ විපාකයක් ලැබෙනවා. ඒ කරන ලද කුසල කර්මයේ විපාකයේ හැටියට තමයි මේ රූපාවචර විපාකය ලැබෙන්නේ. හැබැයි මෙතනදී විශේෂම දෙයක් තියෙනවා. රූපා දැන් කාමාවචර ලෝකේ එහෙමත් නැත්නම් කාම භූමියේ ඉඳලා යම් කෙනෙක් රූපාවචර කුසලයක් කරාම, කියන්නේ ධ්‍යාන වැඩුවාම ඒ යෝගියාට එහෙමත් නැත්නම් ඒ කුසලයට සරිලන විපාකය කාම භූමියේ ලැබෙන්නේ නැහැ. ඒක තමයි විශේෂම ලක්ෂණයක් වෙන්නේ මේ රූපාවචර අරූපාවචර කුසල් කියන මට්ටමේදී. මොකද රූපාවචර කුසල විපාකයක් හැටියට පළමුවෙන්ම පහළ වෙන්නේ රූපාවචර භූමියේ ඇතිවන ප්‍රතිසන්දි සිත්. අපි උදාහරණයක් එක්ක ගත්තොත් මේ රූප අපේ කාම භූමියේ ඉඳලා යම්කිසි යෝගියෙක් ප්‍රථම ධානය අපි හිතමුකෝ හොඳට වඩනවායි කියලා එයා පුහුණු කළා නිතර නිතර කියලා ඒකෙන් පිළිහෙන්නේ නැතුණාම අපි කිව්වර ගරුක කර්මයක් හැටියට එයාගේ මේ ජීවිතේ නැති වෙනකොට ගරුක කර්මයක් හැටියට එයාගේ මනසට එන්නේ මේ ධ්‍යාන කුසලයේ කියන අරමුණ. ඒ අරමුණ හේතු කරගෙන ඒ චුතිය සිදු වෙන අවස්ථාවෙන් පස්සේ ප්‍රතිසන්දිය ඇති වෙන්නේ අර කරන ලද කුසලයේ විපාකයේ හැටියට ප්‍රතිසන්දි විපාකයේ ඇති වෙනවා. රූපාවචර ලෝකේ ඒකට රූප භූමියේ තමයි ප්‍රතිසන්දි ගන්න. ඉතින් අපි දන්නවා බ්‍රහ්මපාල සංජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියන ඒ තල තුනෙන් එකක තමයි එතකොට එයාට ඒ ප්‍රතිසන්දි ලැබෙන්නේ. යා ඒ ප්‍රථම ධානය සාමාන්‍ය විදිහට හේන වශයෙන් වැඩුවද නැත්නම් ප්‍රණීත වශයෙන් වැඩුවද මධ්‍යම වශයෙන් වැඩුවද කියන එක හේතුවෙන් ඒ භූමි තුනෙන් එක තමයි ප්‍රතිසන්දි සිත වශයෙන් පළවෙනි වතාවට රූපාවචර කුසල විපාක සිතක් ඇති වෙනවා. අපි දන්නවා කාමාවචර භූමියේ රූපාවචර භූමියේ ප්‍රතිසන්දි සිත ඇති වුණාට පස්සේ එහෙම නැත්නම් අරූපාවචර භූමියේ ඒ භූමි තුනේම ප්‍රතිසන්දි සිතක් ඇති වුණා නම් ඊළඟ මොහොතේ ඇති වෙන්නේ ඊළඟ සිත ප්‍රතිසන්දි සිතට අනතුරුවම ඇති වෙන සිතට අපි කියනවා භවංග සිත කියලා. අරකේ ප්‍රතිසන්දි සිතේ හැඩයගත්ත ප්‍රතිසන්දි සිතේ ලක්ෂණ ගත්ත ඒ ගති ටික ගත්ත ඒ විදිහටම පහළ වෙන ඊළඟ සිත එක භවංග සිත කියලා කියනවා. ඊට පස්සේ භවංගය සංකතියක් හැටියට ඇති වෙමින් නැති වෙමින් යනවා. ඊට පස්සේ යම්කිසි කාලයක පස්සේ තාම කෙටි කාලයකට පස්සේ ඒ ජීවිතයට ඇලුම් කරන සිත් කොටස පහළ වෙනවා. අපි ඒ ගැන දැනට කතා කරන්නේ නැහැ. ඒකට අපි කියනවා නිකාන්ති සිත කියලා. ඒකට ඒ භවයට ඇලෙන සිත කියලා. සත්‍සාබිනන්දිනී කිව්වේ ඒ වගේ. ඒ තා මුලින් පහළ වෙන සිත් ටික භවංග සිත්. ඊට පස්සේ ඒ ජීවිතය තුළ අපි හිතමුකෝ ඇසෙන් අරමුණු ගන්න, කයින් අරමුණු ගන්න තැනකනම් ඉපදුනේ. කියන්නේ අපි දන්නවා කාමාවචර භූමියේ රූපාවචර භූමියේ ඇසක් කනක් කියන දෙක තියෙනවා. දැන් රූප කාමාවචර භූමිය නම් ඇස කන නාසය දිව කය කියන මේ ප්‍රසාද රූප පහම තියෙනවා. නමුත් දැන් රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉපදුනා නම් ඒ බ්‍රහ්මයාට ලැබෙන්නේ ප්‍රසාද රූප කීයද? චක්කු ප්‍රසාදය ලැබෙනවා. ඒ වගේම සෝත ප්‍රසාදය ලැබෙනවා. කාය එතකොට ගාන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද කියන ටික ලැබෙන්නේ නැහැ. ඇත්තටම ඒ ටික නොලැබෙන්න හේතුව තමයි ගාන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද කියනකොට ගාන කියලා කියන්නේ සුවඳ, ගඳ සුවඳ දැනගන්න අවයවය කියලා ගත්තොත්, ඊළඟට රස දැනගන්න අවයවය, ඊළඟට ස්පර්ශය දැනගන්න අවයවය හැටියට තමයි ගාන, ජීව, කාය කියන තුන ලැබෙන්නේ. මේ තුනෙන් කෙරෙන්නෙම කාම ලෝකයේ දේවල් එක්ක සම්බන්ධ වීම තමයි මේ ආයතනේ මත නැත්නම් මේ ප්‍රසාද රූප ඔස්සේ කෙරෙන්නේ. දැන් ගඳ සුවඳ කියන එකත් ඒක ඇත්තටම හිත වඩන්න, හිත දියුණු කරන්න කෙලින්ම බලපාන කන් නෙවෙයි. ඊළඟට ජීවහා කියන්නේත් ඒකයි, රසය. ඊළඟට කාය කිව්වහමත් ඒකයි. ඒ නිසා බ්‍රහ්ම ලෝකවල ඉපදෙනකොට ලැබෙන්නේ ප්‍රසාද රූප දෙකයි. ඒ තමයි රූපී බ්‍රහ්ම ලෝකවලදී චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය. ඒ කියන්නේ රූපී ලෝක බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දියක් ගත්ත ග්‍රහමේකට බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයන් දකින්න පුළුවන්, ඒ වගේ මේ බණ අහන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ ආකාරයට යන්නේ. එතකොට අපි කිව්වේ රූපාවචර කුසල විපාක කියලා කියන්නේ රූප භූමියේ පහළ වෙන පළමු වෙන ප්‍රතිසන්දි සිතින් අනතුරුව පහළ වෙන සංස්කෘති වශයෙන් පහළ වෙගෙන යන භවංග සිතක් තමයි. එතකොට රූපාවචර කුසල විපාක කිව්වේ ඒ කුසල විපාකක් පහක් තියෙනවා. ඒ තමයි ප්‍රථම ධ්‍යාන කුසල විපාක සිත, ဒုတိය ධ්‍යාන කුසල විපාක සිත, තတိය ධ්‍යාන කුසල විපාක සිත, චතුත්ථ ධ්‍යාන කුසල විපාක සිත, පංචම ධ්‍යාන කුසල විපාක සිත හැටියට. එතකොට විපාක සිත් පහක් ලැබෙනවා. එතකොට අපි කිව්වා හේතුක විපාක සිත් 15ක් තියෙනවා කියලා. කාමාවචර කුසල විපාක සිත් අටක් තියෙනවා කියුවා. ඊට පස්සේ රූපාවචර කුසල විපාක සිත් පහක් තියෙනවා. ඒකයි එකතුව දැනට 28ක් වෙනවා. ඊළඟට අරූපාවචර කුසල විපාක. අරූපාවචර කුසල විපාක කියලා කියන්නේ යම් කිසි යෝගියෙක්, ඒ කියන්නේ කාමාවචර භූමියේ ඉන්න යෝගියෙක් වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් රූපාවචර භූමියේ ඉන්න බ්‍රහ්මයෙක් වෙන්නත් පුළුවන්, යම් කිසි ආකාරයකින් අරූපී ධ්‍යාන වඩනවා. ඒක එතකොට ඒක කුසලයක් වෙනවා. අරූපී ධ්‍යාන වඩනවා නම් කුසලයක් වෙනවා. ඒ කුසලයේ හේතුවෙන් ඒ කුසලයට තියෙන විපාකයක්. ඒ විපාකයත් අර කලින් කිව්ව වගේම ඒ ජීවිතයේදී ලබන්න පුළුවන් විපාකයක් නෙවෙයි. ඒක ප්‍රතිසන්දි වශයෙන් පළවෙනියෙන්ම අරූප භූමියේ ප්‍රතිසන්දියක් හැටියට පහළ වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් කාමාවචර භූමියේ යම් කෙනෙක් අරූපී ධ්‍යානයක් වඩනවා නම් දැන් අපි දන්නවා ආලාර කාලාම උද්දකරාම පුත්ත වැනි උත්තමයන් ඉගැන්වුවේ ඒ අට සමාපatti දක්වාම ඉගැන්වුවා උද්දකරාම පුත්ත. ඒ උත්තමයා ඊළඟට හතක් දක්වා අකින්චඤ්ඤායතනෙ දක්වා ධ්‍යාන වඩන්න පුරුදු කරා ආලාර කාලාම. ඉතින් එතකොට ඒ වගේ යෝගියෙක් කවුරු හරි එහෙම වඩනවා නම් ඒක විපාකයේ හැටියට අරූප තලවල තමයි ප්‍රතිසන්දිය ලබන්නේ. අසමාන අරූප නෙමෙයි. ඔව් අරූප තලවල ප්‍රතිසන්දිය ලබනවා. ඒ පළවෙනි විපාක සිත වෙන්නේ අරූප ලෝකේ ප්‍රතිසන්දි සිත. උදාහරණයක් හැටියට ගත්තොත් යම් කෙනෙක් ආකාශානංචායතනේ ධ්‍යානෙ වඩනවා නම් ඒකේ විපාකයේ හැටියට ප්‍රථමයෙන්ම ලැබෙන සිත තමයි ආකාශානංචායතනේ ප්‍රතිසන්දි සිත. ඊට පස්සේ සම්පති වශයෙන් අර භවාංග සිත් පහළ වෙනවා. ඒවත් අර විදිහටම විපාක අරූපාවචර විපාක. ඔය ආකාරයෙන් ගත්තාම අරූපාවචර විපාක සිත් හතරක් අපි ඉගෙන ගන්නවා. ඒ තමයි ආකාශානංචායතන විපාක සිත, විඥානංචායතන විපාක සිත, ආකින්චඤ්ඤායතන විපාක සිත, නේවසඤ්ඤානාසඤ්ඤායතන විපාක සිත. ඔන්න ඔය විපාක සිත් හතර පළවෙනියට පහළ වෙන්නේ ප්‍රතිසන්දි සිත හැටියට. ඊට පස්සේ භවංග වශයෙන් ඒ අරූපී බ්‍රහ්ම ලෝකවල ඊන් පසු ඇති වෙනවා. එතකොට එතන හතරක් කිව්වා. අපි කලින් 28ක් කිව්වා. මේ හතරත් එක එතකොට විපාක සිත් 32ක් ගැන අපි මේ දක්වා කතා කරා. ඊළඟට තමයි ලෝකෝත්තර සිත්වල අපි දන්නවා මාර්ග සිත් තියෙනවා ඵල සිත් තියෙනවා. ඒ කියන්නේ සෝතාපට්ටි මාර්ග සිත් සෝතාපට්ටි ඵල සිත්. ඊළඟට සකදාගාමි මාර්ග සිත් සකදාගාමි ඵල සිත්. අනාගාමි මාර්ග සිත් අනාගාමි ඵල සිත්. අරිහත් මාර්ග සිත් අරිහත් ඵල සිත්. එතකොට අපි ඔතන ඵල සිත් කියලා හැඳින්වුවා හතරක් සිත් හතරක්. ඒ තමයි සෝතාපන්න ඵල සිත්, සකදාගාමි ඵල සිත්, අනාගාමි ඵල සිත්, අරිහත් ඵල සිත්. ඔන්න ඔය සිත් හතරම විපාක සිත් හතරක්. ඒ විපාකේ ලබන්න කරන කර්මය හැටියට ඉන්නේ ඊට කලින් ඇත්තට මේ කර්මක්ෂය කිරීමට හටගන්නා සිතක් තමයි මාර්ග සිත්. ඒකේ ප්‍රතිඵලයේ හැටියට විපාකයේ හැටියට තමයි මේ ඵල සිත් හතර ලැබෙන්නේ. එතකොට ඒ ඵල සිත් හතරත් එක්ක අපිට සියලුම විපාක සිත් කොටස් හම්බ වෙනවා 36ක්. අහේතුක සිත් 15ක්, කාමාවචර කුසල විපාක සිත් 8ක්, රූපාවචර කුසල විපාක සිත් 5ක්, අරූපාවචර කුසල විපාක සිත් 4ක්, ලෝකෝත්තර ඵල සිත් 4ක්. එතකොට ඒ ආදී වශයෙන් එතකොට සිත් 36ක් විපාක ධර්ම හැටියට සිත් ගොඩේ ඇති වෙනවා. දැන් කියන චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා ඒ චිත්ත කියන කොටස යටතේ විපාක කියලා අපිට සිත් 36ක් ඔන්න ඔය විදිහට හම්බ වෙනවා. එතකොට දැන් මේ විපාක ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියනකොට එහෙමනම් අපි දැනගන්න ඕනේ මේ කතා කරන්නේ මේ විපාක සිත් 36 පිළිබඳවත් විපාක නාම ධර්මයේ කියවම සිත් සහ චෛතසික කියන කොටස් දෙකම සලකනවා. එතකොට මේ සිත් 36ේ තියෙන චෛතසික මොනවද කියලා බැලුවොත් අපි දන්නවා සිත් ගැන ඉගෙන චෛතසික ගැන ඉගෙන ගන්නකොට සර්ප චිත්ත සාධාරණ කියලා චෛතසික හතක් තියෙනවා. ඒ කියන්නේ සෑම සිතකටම පොදු වෙ ගන්න චෛතසික හතක්. ඒ තමයි පස්සය, වේදනා, සංඥා, චේතනා, ඒකග්ගතා, ජීවිතින්ද්‍රිය, මානසිකා. ඔන්න ඔය චෛතසික හත මේ විපාක සිත්වලත් අනිවාර්යයෙන්ම ලැබෙනවා. මොකද ඒක සර්ව චිත්ත සාධාරණ නිසා. සෑම සිතකටම සාධාරණ වෙච්ච ඒ හත ලැබෙනවා. ඒ වගේම පොදුවේ ගත්තාම තව තියෙනවා ප්‍රකීර්ණක චෛතසික හයක් කියලා අඳුනගත්ත චෛතසික ධර්මයන් හයක්. ඒ තමයි විතක් විචාර අධිමොක්ක විරිය පීති ඡන්ද කියන චෛතසික ධර්මයේ 6 අපි ඒවට කියනවා ප්‍රකීර්ණක චෛතසික කියලා. එතකොට මේ චෛතසික 6ක් එක් එක් අවස්ථාවලදී සුදුසු පරිදි ඒ සිත්වල යෙදෙනවා. එතකොට සම්පූර්ණ වශයෙන් ගත්තේම හැම කියන්නේ පූර්ණ වශයෙන් ගත්තාම මේ කිව්ව 13 ඒ සිත්වල අවශ්‍ය පරිදි යෙදෙනවා. ඊළඟට තමයි මේ විපාක සිත්වල නොයෙදින චෛතසික කොටසක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ යම් කෙනෙක් අකුසලයක් කරා කියලා, කියන්නේ ප්‍රාණඝාතයක් කරා කියලා. ඒ ප්‍රාණඝාතයක් හැටියට කරපු කර්මයේ ප්‍රතිඵලය එහෙම නැත්නම් විපාකය. ඒ වගේම අපි හිතමුකෝ කාට හරි දොසක් කිව්ව බැන්න හිතක් විදෙව්වා කියලා කර්මයක් කරගත්ත කියලා ද්වේෂපැත්තෙන් එහෙම කරගත්තා. ඊළඟට එයා විචිකිච්ඡාව ඇති වෙලා, එයාට මේ ධර්මයේ පිළිබඳ හෝ මේ නිවන් මාර්ග පිළිබඳ හෝ විචිකිච්ඡාවක් ඇති වෙලා ඒ විදිහට අකුසල කර්මයක් කරගත්තයි කියමුකෝ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ තියෙන සර්වඥතා ඥානය ගැන එයාට ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙමත් නැත්නම් මේ ධර්මයේ තියෙන පටිච්ච සමුප්පාදය ගැන ප්‍රශ්නයක් ඇති වෙනවා. ප්‍රශ්නයක් ඇති වෙනවා කියන්නේ ඒක ප්‍රතික්ෂේප කරන, එහෙම නැත්නම් ඒක නොපිළිගන්න, ඒක සැක කරන ගතියක් ඇති වෙනවා. එහෙමත් නැත්නම් එයාගේ සිත විසිරෙනවා. ඒ මොන ආකාරයකින් අකුසලයක් කරත්, අදත්තාදානයක් කියනත සොරකමක් කළත්, සතෙක් මැරුවත්, කාමයේ වර්ධව හැසිරුණත්, බොරුවක් කිව්වත්, සම්පප්පලාපයක් කිව්වත්, මොනවා කිව්වත් විපාක හැටියට ගන්නකොට ලැබෙන්නේ අර මුලින් කිව්ව අහේතුක සිත් හතෙන් එකක් තමයි එහෙම ලැබෙන්නේ. අහේතුක සිත් අපි කියවනේ අකුසල විපාක අහේතුක සිත් කියලා. අහේතුක අකුසල විපාක චක්කු විඥාන, උපේක්ෂා සාගත චක්කු විඥාන, සෝත විඥාන, ගාණ විඥාන, ජීවහා විඥාන, දුක්ඛ සාගත කාය විඥාන, උපේක්ෂාසගත සම්පටිච්චින උපේක්ෂාසගත සංතියන කියන ඔය සිත් හතෙන් තමයි මේ සියලුම විපාක ටික විඳින්නේ. එතකොට අපි හිතුවොත් එහෙම ප්‍රාණඝාතයක් කරලා අපි හිතමුකෝ මොකක් හරි අකුසලයක් කරලා ඒ අකුසලේ විපාකයේ හැටියට යා තිරිසන් ලෝකික ප්‍රතිසන්දිය ලැබුවා නම් ඒ ප්‍රතිසන්දිය ලබන්නේ උපේක්ෂාසගත අර අකුසල විපාක උපේක්ෂාසගත සංතිරණ. අපි හිතමු තව එක්කෙනෙක් ගිහිල්ලා ආනන්තරේ පාපයක් කරලා නිරේ උපදිනවායි කියලා. ඒ උපදින්නේ ඒ සිත් වලින්මයි. උපේක්ෂාසගත අකුසල විපාක උපේක්ෂාසගත සංතිරණ සිිතේ. එතකොට මේ අකුසලේ විපාක දෙන විදිහ ඒ සිත් හතකට අපි කිව්වොත් එහෙම සරල වෙනවා. ඉතාලම ඒ සිත් හතෙන් එකකින් තමයි විපාකයක් අකුසලයක විපාක ලබන්නේ. නමුත් කුසලයක විපාක ලබනකොට ඊට වඩා වෙනස් තත්ත්වයක් තියෙනවා. දැන් අපි හිතුවොත් එහෙම ප්‍රතිසංජී ගන්නකොට දැන් කුසල විපාක ප්‍රතිසංජයක් වෙනකොට සුගතියක තමයි ප්‍රතිසංජී ලබන්නේ. සුගතිය කියලා කියන්නේ මොනවද? මේ කාම භූමියේ මනුස්ස ලෝකයක් දිව්‍ය ලෝක හයක් ගත්තාම ඒක සුගතිය කියලා හඳුන්වනවා. ඊළඟට රූපී බ්‍රහ්ම ලෝකයේ සුගතිය, අරූපී බ්‍රහ්ම ලෝකයේ සුගතිය. එතකොට ඔන්න ඔය භූමිය වල ප්‍රතිසන්දි ගන්න නම් මේ කුසල විපාකයේ එක එක විදිහට කියදෙනවා. එයා කරන ලද කර්මයට අනුව කුසල විපාකයක් වෙනස් වෙනවා. ඒකයි අපි යමක් සතුරු දෙයක් දකිනකොට, සතුරු දෙයක් අපි කැමති වෙන දෙයක් අහනකොට අර අහේතුක සිත් පහළ වෙනවා. ඒ කියන්නේ උපේක්ෂා සහගත චක්කු විඥාන, කුසල විපාක චක්කු විඥාන, කුසල විපාක සෝත විඥාන වගේ දේවල් පහළ වෙනවා. ඊට අමතරව කුසල විපාක වලත් වෙනම සිත් කොටසක් තියෙනවා. ඒවා සහේතුකයි. ඒවා අහේතුක නෙමෙයි. ඒ වගේ තියෙනවා අලෝභ, අද්වේෂ. ඒ වගේම ඇතැම් විට ඇතැම් සිත්වල ප්‍රඥාචෛතසිකයක් තියදලා මේ ත්‍රි හේතුක හෝ ද්වි හේතුකව ඒ විපාක සිත් පහළ වෙනවා. ඉතින් ඒ අනුව අපි දැනගන්න ඕනේ මේ කුසලයේත විපාක කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි කුසල කර්මයක විපාක හැටියට අහේතුකව සිත් පහළ වෙනවා. ඒ වගේම සහේතුකව සිත් පහළ වෙනවා. විශේෂයෙන්ම ප්‍රතිසංවිසිත ගත්තාම ඒක සහේතුක ප්‍රතිසංවිසිත පහළ වෙන්නේ. ඒ කියන්නේ අපි හිතමුකෝ කෙනෙක් හොඳ කුසල කර්මයක් කරලා කාම ලෝකේ මිනිසෙක් කියලා ප්‍රතිසංදී ලැබුවයි කියලා. ඒ ලැබෙනකොට එයාට ඥාන සම්ප්‍රයුක්ත වෙච්ච. ඒ කියන්නේ එයාට මේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන් මත්තමේ නුවණක් ඇති ජීවිතයක් ප්‍රතිසංදියක් ලැබෙනවා. ඒ ලැබෙනකොට ඒ ලැබෙන සිතේ අලෝභ, අදෝස, අමෝහ කියන හේතු තුනම තියෙනවා. අපි ඒකට කියනවා ත්‍රි හේතුක ප්‍රතිසංදියක් කියලා. සමහර වෙලාවට සමහර කෙනෙක් කරන්න පුළුවන් මේ කලින් ජීවිතයේදී අවසානයේදී යට යම් කිසි කරන ලද කුසල කර්මයක් සිහි වෙලා ඒ කුසල කර්මයට අනුව සුගතියේ ප්‍රතිසන්දිය ලැබනවා. හැබැයි ඒ සිහි වෙච්ච කුසල කර්මය ඥාන සම්ප්‍රයුක්ත නැත්නම් අපි හිතුවොත් එහෙම ඒකට ප්‍රඥාව සම්බන්ධ නැතුව යම් කිසි දෙයක් මතක් වුණා නම් ඒක කුසල කර්මයක්. නමුත් ඒකට ලැබෙන ප්‍රතිඵලය හැටියට එයාට අර ප්‍රඥාව කියන චෛතසිකේ නොයේදී අලෝභ, අදෝස කියන චෛතසික, ඒවත් ඇත්තටම සෝබන චෛතසිකේ, ඒ චෛතසිකත් එක්ක ප්‍රතිසන්දියක් ලැබෙන්න පුළුවන්. අපි ඒකට කියනවා ද්වි හේතුක ප්‍රතිසන්දිය කියලා. ඔන්න ඔය වගේ මේ සුගතිය ඉපදෙනකොට නානා ප්‍රකාර විදිහට ප්‍රතිසන්දි ලැබෙනවා. ඒ හේතුව තමයි කුසලයේ විපාක දෙන විදිහ වෙනස් නිසා කියලා තමයි අපි හඳුනගන්නේ. එතකොට දැන් කෙනෙක් උපදින්න පුළුවන් මනුස්ස ලෝකේ. නමුත් එයාට යම් කිසි දහමක් තේරුම් ගන්න බැරි, දහමක් තියා එදිනෙදා කරන දෙයක්වත් දකින්න කියන දෙයක්වත් තේරුම් ගන්න බැරි අවස්ථා අපි දැකලා තියෙනවා. සමහර විදිහට ලොකු ආබාධ ඇතුව මනුස්ස ලෝකේ ඉපදෙනවා. යමක් තේරුම් ගන්න බෑ, ප්‍රතිච්ඡ දවස ඉඳන්ම තවත් කෙනෙකුගේ ආධාර උපකාරය අවශ්‍ය, ඒ වගේ ප්‍රතිසන්ති තියෙනවා. ඒකත් කුසල ප්‍රතිසන්දියක්. නමුත් අර කරන ලද කුසලයේ තියෙන අඩුකම නිසා, ඒ කියන්නේ කුසලයේ තියෙන ශක්තියේ තියෙන දුර්වලත්වය නිසා ඒ වගේ සුගතියේ ප්‍රතිසන්දියක් ලැබුණා. නමුත් ධමයක් අවබෝධ කරගන්න තරම් හැකියාවක් ලැබෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි මේ කුසල විපාක කියන ටික අපි හඳුනගත්තේ. ඒතර කුසල විපාක කියලා කියන්නේ කාමාවචර කුසල විපාකයක් තියෙනවා, රූපාවචර කුසල විපාකයක් තියෙනවා, අරූපාවචර කුසල විපාකයක් තියෙනවා. ඔකින් ඉතින් ඇත්තටම ඉතාමත්ම උත්කෘෂ්ඨම විපාකය තමයි මේ ලෝකෝත්තර ඵලසිත් කියන විපාකය. ඉතින් අපි හැමෝගෙම බලාපොරොත්තු එහෙමත් නැත්නම් අපේට අපේ අපේක්ෂාව මේ තත්ත්වයකට කවදා හරි පත් වෙනවා. ඉතින් අපි ඔන්න ඔය ආකාරයෙන් දැන් විපාක සිත් ටික හඳුනගත්තා. ඒ වගේම විපාක චෛතසික ගැනත් අපි කතා කරා. විපාක චෛතසික ගත්තාම අපි කිව්වා කලින්ම ලැබෙනවායි කියලා අර සර්වචිත්ත සාධාරණ චෛතසිකත්, ඒ වගේම විතක්ක විචාර අධිමොක්ක විරිය ප්‍රීති ඡන්ද කියන ප්‍රකීර්ණක චෛතසිකත්, ඒ වගේම පසුව අපි කතා කරපු ටිකේ ඒ කියන්නේ කුසල විපාක කියන ටිකේ සෝබන චෛතසික 25කුත් ලැබෙනවා. එතකොට ඔක්කොම ගත්තාම සර්වචිත්ත සාධාරණ 7ක් ප්‍රතිචීර්ණක චෛතසික 6ක් එකතු වුණාම 13ක් කියනවා. ඊළඟට සෝබන චෛතසික 25ක් ගත්තාම ඒ 13යි 25යි 38ක් වෙනවා. ඒ කියන්නේ චෛතසික 38ක් විපාක ධර්ම හැටියට අපි හඳුනා ගන්නවා. එතකොට අපි ඉගෙන ගත්තා නැත්නම් අපි සාකච්ඡා කරා කුසල විපාක සමාවෙන්න විපාක සිත් ඔක්කම 36කුත් ඊනාට චෛතසික 38කුත්. ඔන්න ඔය ටික තමයි විපාක ධර්ම කියලා කියන්නේ. එතකොට මෙතෙන්දී අපි දැන් ආපහු ගියොත් එහෙම මේකේ මාතෘකාවට මේ විපාක ධර්ම එකිනෙකාට උදව් කර ගැනීමකුත් තියෙනවා. ඒ කියන්නේ එකිනෙකාට ප්‍රත්‍ය වෙනවා. දැන් සිත කියන එක ඇති වෙන්න බෑ චෛතසික නැතුව. අපි දන්නවා සිතක් කියන එක ඇති වෙන්නෙම යම් කිසි අරමුණක් අරගෙන චෛතසිකයන් සමූහයකුත් එක්කමයි. එතකොට ඒ සිතයි චෛතසිකයන් වෙන් වෙන්න පහළ වෙන්නත් බෑ. ඒ කියන්නේ තේ තියෙන වේගයම චෛතසික වලට තියෙන්න ඕනේ. චෛතසික වල වේගයම සිතට තියෙන්න ඕනේ. එතකොට අපි දන්නවා මේ විපාක සිත් කියලා තියෙන බොහෝම අර ගැම්ම අඩු දේවල්. ඒ කියන්නේ අර වේගය ගත්තාම දැන් කුසලයක් අකුසලයක් කරනකොට වගේ ඒ සිත්වල වේගයක් නැහැ. දැන් අපි හිතුවොත් එහෙම අතප්පයක් උස්සන්නහර නැත්තම් කුසලයක් කරන්න, දානයක් දෙන්න, බණක් අහන්න, සාකච්ඡාවක් කරන්න යම් කිසි උත්සාහයක් තියෙනවා. ඒ වීර්ය නෙවෙයි, ඒක හිතේ තියෙනවනේ වේගයක්. නමුත් මේ විපාක කියනකේ වේගය බොහොම අඩුයි. ඉතින් ඒකෙන් හරි ශාන්තයි කියලා කියන ස්වාමීන් වහන්සේ අපිට උදාහරණයකින් පැහැදිලි කරා. ගලක් අහසට විසිකරන්න කොච්චර වෑයමක් වැරයක් වේගයක් ගන්න ඕනද? නමුත් ඒ ගල ඉහළට නැගලා ඉහළට ගිය තැන ඉඳලා පහළට වැටෙන්න ඒක කිසිම බලපෑමක්, කියන්නේ බාහිර බලපෑමක් අපි කරන්නේ නැතුව ඒක පල්හැට වැටෙනවා. අන්න ඒ වගේ විපාක කියන එකෙත් ඒ වගේ ශාන්ත භාවයක් තියෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මතක් කරා ගහක ගෙඩියක් හැදුනහම ඒ ගෙඩිය යම් කිසි කාලකින් කවුරුත් කැඩුවේ නැත්නම් ඒක පල්හැට වැටෙනවා. ඒක ශාන්තව පල්හැට වැටෙනවා කියන්නේ ඒ වගේ තත්ත්වයක් කියලා විපාකේ කියන්නේ. එතකොට මේ විපාක ධර්ම ඒ සිත් චෛතසික වලට, චෛතසික ටික සිත් වලට අන්‍යෝන්‍ය වශයෙන් විපාක ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. ඒ කියන්නේ යම් කිසි තැනකදී විපාක සිතක් පහළ වුණොත් ඒ විපාක සිත ඒ විපාක සිතේ තියෙන චෛතසික ධර්මයන්ට ඒ චෛතසික ධර්මයන් ඒ අනිත් චෛතසික ධර්මයන්, කියන්නේ එක චෛතසික ධර්මයක් ගත්තොත් ඒ චෛතසික ධර්ම අනිත් චෛතසික ධර්මයන්ටත් සිතට විපාක වශයෙන් විපාක ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට අපි දැන් ප්‍රත්‍ය වන ධර්ම හැටියට ගත්තාම ඔන්න ওই ටික තමයි ඉන්නේ. කියන්නේ මේ සිත් 36ක් විපාක සිත් 36ක් මේ චෛතසික 38ක් තමයි ප්‍රත්‍ය ධර්මයන් හැටියට සලකන්නේ. එතකොට දැන් අපි දන්නවා මේ අපි මේ ප්‍රත්‍ය ධර්ම ඉගෙන ගන්නකොට අපි ප්‍රත්‍ය වෙන්නේ කොමක්ද කියලා බලනවා. ඊළඟ මේ ප්‍රත්‍යෙන් හටගන්නේ මොකද්ද කියලා බලනවා. ප්‍රත්‍යෙන් හටගන්න දේට අපි කියනවා ප්‍රත්‍යෝත්පන්න කියලා. ප්‍රත්‍යෙන් උපන් කියන අර්ථයෙන් ප්‍රත්‍යෝත්පන්න කියලා. එතකොට මොනවද මේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියන එක අපි ඊළඟට හොයලා බලන්න වෙනවා. මේ මොනවද මේ විපාක සිතුත් විපාක සිත්වල තියෙන චෛතසිකිනුත් චෛතසිකයන් කියනොත් හටගන්නේ කියන්නේ. එතකොට එතෙන්දි මෙන්න මේ වගේ අපිට දෙයක්කට එන්න වෙනවා. ඒක තමයි ඒ සිත නිසාම ඒ ච චෛත්‍යික ධර්ම හට ගන්නවා. එතකොට මේ විපාක සිත ප්‍රත්‍ය වේලාම සහජාතව ඇති වෙනවා චෛතසිකද. ඒ සිතේ තියෙන චෛතසික ටික. ඒ චෛතසික වෙන වෙනම ගත්තා. ඒ චෛත්‍යක නිසා ඉතුරු චෛතසික ටිකත් ඒ සිතත් ඇතිල. එතකොට අපිට තේරෙනවා මෙතන පත්‍ය ධර්ම ටිකම අපිට පුළුවන් ප්‍රත්‍යෝත්පන්න ධර්ම හැටියට සලකන්න. මොකද ඒක ප්‍රත්‍ය වෙලා අනිත් දේවල් හට ගන්න හින්දා. ඒ විතරක් නෙවෙයි දැන් සිත් කොටස් දෙකකට බෙදුවොත් අපි මේ රූපත් එක්ක සම්බන්ධ කරනවා. අපි දන්නවා චිත්තජ රූප කියලා කොටසක් තියෙනවා රූපවල. අපි දන්නවා රූපේ කියන එක ඇති වෙන හේතු විදි හතරක් තියෙනවා. ඒක තමයි එකක් තමයි කර්මජ, අනිත් එක චිත්තජ, අනිත් එක ඍතුජ, අන්තිම එක ආහාර. කර්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ කියලා රූප කොටස් හතරක් අපි කතා කරනවා මේ අභිධර්මයේ තුල. එතකොට මේ චිත්තජ රූප කියලා කියන්නේ සිත් නිසා පහළ වෙන රූප. එතකොට අපි බැලුවා දැන් අපි කතා කරන්නේ විපාක සිත් 36ක් ගැන. ওই විපාක සිත් 36න් යම් කිසි කොටසක් තියෙනවා රූප හදන්න පුළුවන් කොටසක්. ඒ වගේම තියෙන කොටසක් රූප හදන්න බැරි කොටසක්. අපි මුලින් කතා කරොත් රූප හදන්න බැරි කොටස් මොනවද කියලා මේ විපාක සිත් ටික ගත්තහම අපි දන්නවා අපි කතා කරා අ හේතුක සිත් ගොඩේ තියෙන චක්කු සෝත ගාන ජීවහා කාය කියන සිත් පහ. ඒ සිත් පහ අපි දෙක ආපව කොටස් දෙකකට දැම්මා අකුසල විපාක කුසල විපාක කියලා. ඒකෝට එහෙම දානකොට අපිට ඒ සිත් 10ක් හම්බ වෙනවා. අකුසල විපාක චක්කු විඥාන සිතත් කුසල විපාක චක්කු විඥාන සිතත් ඇරෙද්ද චක්කු විඥාන සිතම දෙකට බෙදෙනවා. එතකොට ඒ පහට චක්කුසෝත ගාන ජීවවා කාය කියන පහට ඒ කුසල අකුසල විපාක හැටියෙන් ගත්තාම සිද්ධායයක් හම්බ වෙනවා. ඒ සිද්ධායයට හැකියාවක් නැහැ රූප හදන්න. මේ සිත්වලට බෑ රූප හදන්න. ඊළඟට තමයි අපි කතා කරා අරූපාවචර කුසල විපාක හතරක් ගැන. අපි කිව්වා අරූපාවචර කුසල විපාක සිත් ලැබෙන්නෙම අරූප භූමියේ කියලා. අරූප භූමියේ ලැබෙනවා නම් එතනත් රූපයක් හදන්න හැකියාවක් නැහැ. එතකොට ඒ සිත් හතරත් අයින් කරාම ඉතුරු සිත් කොටසින් අපිට තේරෙනවා රූප හදන්න පුළුවන් කියලා. රූප හදනවා කියන්නේ මෙහෙමයි. දැන් අපි ගත්තොත් එහෙම දැන් විපාක අපි බැලුවොත් එහෙම මේ කාමාවචර ලෝකේ යම් කිසි පුද්ගලෙක් ප්‍රතිසන්දී ලබනකොට ප්‍රතිසන්දී ලබන්නේම කුසල විපාක සිතකින්. අපි ඒක කතා කළා. ඒ කුසල විපාක සිතේ අනුභවයෙන් ඇදෙනවා රූප කොටසක්. ඒ තමයි ප්‍රතිසන්දි කර්මජ රූප කියලා කියනවා අපි ඒකට. මොනවද කියන්නේ ප්‍රතිසන්දි කර්මජ රූප? ඒ තමයි රූප කලාප තුනක් ඇති වෙනවා. ප්‍රතිසන්දි සිත මෞකසකත ප්‍රතිසන්දි සිත ඇති වෙච්ච ගමන්ම රූප කලාප තුනක් ඇති වෙනවා. ඒ තමයි කාය දශකයේ, භාව දශකයේ, වස්තු දශකයේ කියන රූප කලාප තුන. කාය දශකයේ කියලා කියන්නේ අපි මුලින්ම ගමුකෝ අපි ගමු කාය දශකේ. කාය දශකයේ කියලා කියන්නේ අපි දන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජාව කියලා තියෙනවා. අපි ඒකට කියනවා අෂ්ටමක කලාපය කියලා. එහෙම නැත්නම් අපි ඒක හඳුන්වනවා ශුද්ධාෂ්ටකය. ඒ සුද්ධාෂ්ටකයත් කාය ප්‍රසාද රූපය. කාය ප්‍රසාදය කියලා කියන්නේ කයෙන් ස්පර්ශ දැනගන්න පුළුවන් ශක්තිය තියෙන රූපය. කාය ප්‍රසාද රූපය. කාය ප්‍රසාද රූපය තමයි යම් කිසි දයක් ගැටලා අපිට ගැටන බව දැනගන්න පුළුවන් කාය ප්‍රසාදයෙන්. දැන් මදුරුවේ කනකොට ඒක දැනෙන්නේ කාය ප්‍රසාදයෙන්. කොහේ හරි රිදෙන ආනන්ද දැනෙන්නේ කාය ප්‍රසාදයෙන්. ඒ වගේ කාය ප්‍රසාද රූපයත් අර ශුද්ධාෂ්ටකයට අමතරව ලැබෙනවා. ඊට පස්සේ ජීවිත ඉන්ද්‍රිය රූපය කියන එකක් ලැබෙනවා. ඒ ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා ලැබෙන්නේ කලින් කරන ලද අර කර්මය නිසා. ඒකේ කර්මයේ අනුභවයෙන් ලැබෙන රූපයක් ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා. එතකොට අන්න ඒකට අපි කියනවා කාය දශකය කියලා. ශුද්ධාෂ්ටකයක් කාය ප්‍රසාදයක් ජීවිත ඉන්ද්‍රිය රූපයක්. එන්න එක එක කලාපයක් ප්‍රතිසන්දි සිතත් එක්කම ඇති වෙනවා. ඊළඟට භාව දශකයේ කියලා එකක් ඇති වෙනවා. භාව දශකයේ කියලා කියන්නේ මේ හටගත් ජීවියා ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා වෙන් කරන රූප කොටස් තමයි මේ භව දශකය කියලා කියන්නේ. අපි හිතුවොත් එහෙම ඒ හටගත් රූපය පිරිමි රූපයක් කියලා, එතකොට අර ශුද්ධ අෂ්ටකයක් එක හැදෙනවා පුරුෂේන්ද්‍රී රූපය, ඒ වගේම ජීවිතේන්ද්‍රී රූපය කියන එක තියෙනවා. එතකොට එතෙන්දී භව දශකයේ හැටියට ඒක හඳුනනවා. ස්ත්‍රියක් නම් එයාට ලැබෙනවා ශුද්ධාෂ්ටකය, පටවියාපෝ තේජෝ වර්ණ ගන්ධ රස ඕජාව, ඊළඟට ස්ත්‍රීන්දී රූපයක්, ජීවිතේන්දී රූපයක්. එතකොට 10 සම්පූර්ණ. ඔන්න ඔය රූප කලාප දෙක ඊට අමතරව දැන් ප්‍රතිසන්දි සිතට පිහිටා සිටින්නත් රූපයක් අවශ්‍ය වෙනවා. මේ පංචවෝකාර භවයේ කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පහම කියන භවයකදී ප්‍රතිසන්දිස්සක් ඇති වෙනකොට ඒ ප්‍රතිසන්දිසිත පිහිටා සිටින්න තැනක් අවශ්‍ය වෙනවා. ඒ තැනට අපි කියනවා වස්තු රූපය කියලා. එතකොට මේ වස්තු රූපයත් එක්කම වස්තු රූපයක අඩංගු වෙන රූප කලාපයක් ඇති වෙනවා. ඒකේ තියෙන කොටස් ටික තමයි ශුද්ධාෂ්ටකය. කියන පටවියාපෝතේජ වර්ණගන්ධ රසෝජාව කියන ශුද්ධාෂ්ටකය හදේ වස්තු රූපයක් ජීවිතේන්ද්‍රිය රූපයක්. එතකොට ඔන්න ඔය රූප කලාප ටික ඇති වුණේ මොකක් හේතු කරගෙනද? මේ ප්‍රතිසන්දි සිතේ තියෙන ගති ටික හේතු කරගෙන. එහෙමනම් මේ ප්‍රතිසන්දි සිතත් ඒ ප්‍රතිසන්දි සිතේ තියෙන චෛතසිකයන් ප්‍රත්‍ය වෙලා තමයි විපාක ප්‍රත්‍ය කියන්නේ විපාකයේ කිවි සිතයි චෛතසික ටිකයි. හැබැයි ඒකෙන් ප්‍රත්‍ය වෙලා ඉපදෙනවා මේ කර්මජ රූප කොටස් ටික. එතකොට ඒක ප්‍රත්‍යෝත්පන්න ධර්මයක් ඇතුළේ මේ කර්මජ රූප ටික ප්‍රතිසන්දි කර්මජ රූප ටික එතකොට ප්‍රත්‍යෝත්පන්න ධර්මයක් ඇතුළේ තලකනවා. ඊළඟට අපි ගත්තොත් මේ පිටිව මේ සිත් නිසා හටගන්න රූප තියෙනවා කියලා. එතකොට දැන් අපි ගත්තොත් වෙන අවස්ථාවකදී යම් කිසි විපාක සිතක් පහළ වෙනවා. දැන් අපි දන්නවා ප්‍රතිසන්දි සිතට බෑ චිත්තජ රූප හදාන්න. ප්‍රතිසංදි සිතට පුළුවන් නේ කර්මජ රූප වලට මේ විදිහට උපකාර වෙන්න විතරයි. ඒකෙන් බෑ චිත්තජ රූපයක් හදන්න. මොකද එතනදී කර්මය තමයි ඒ සිතේ බලවත් වෙලාම තියෙන්නේ. ප්‍රතිසංදි සිතේ බලවත්ම අංගය තමයි කර්මය කියන්නේ. එතකොට කර්මජ රූප තමයි ප්‍රතිසංදි සිත හදන්න පුළුවන්. නමුත් අපි දන්නවා ප්‍රතිසංදි සිතෙන් අනතුරුවම ඇති වෙන සිත අපි දන්නවා භවාංග සිත කියලා. ඒ භවාංග සිතට පුළුවන් චිත්තජ රූප හදන්න. ඒ වගේ භවංග සිතර විතරක් නෙවෙයි, අපි යම් යම් දේවල් කරනකොට, අපි භාවනා කරනකොට, එහෙම නැත්නම් අපි කුසල සිතක් පහළ කරනකොට, අකුසල සිතක් පහළ කරනකොට, මේ හැම අවස්ථාවකදීම ඒ රූප මේ ශරීරයේ ඇති වෙනවා. එක එක රූප අද ඒකනේ අපිට තරහ ගියාම මූණ කළු වෙනවා කියලා කියන්නේ. එතනදි චිත්තජ රූප තමයි ඇති වෙන්නේ. සමහරවිට ඇඟ රත් වෙනවා. එක්ක බය හිතෙන වෙලාවක බලන ඩාඩිය දාන. ඒ වගේම පපුවට තද ගතියක් ඇති වෙනවා. සදගතිය කියලා කියන්නේ පඨවි කොටස් ටිකක් ඇති වෙලා තියෙනවා. ඒ වගේ මේ සිත් එක්ක අනිකුත් සිත් එක්ක ඇති වෙන මේ රූප හදන සිත් එක්ක මේ කයේ රූප ඇතුලේ හැදෙනවා. අපි දැන් භාවනාවක් කරන්න පරියන්කේක වාඩි වෙලා එක අතක් උඩ අනිත් අත තියාගෙන භාවනා කරනකොට ඇඟ ඇතුලේ රූප හැදෙනවා. අර කුසල සිත් පහළ වෙනකොට ඒ කුසල සිත් වලට අදාළ වෙච්ච චිත්තජ රූප පහළ වෙනවා. එතකොට මේ අපි දැන් මේ විපාක සිත් 36 ගත්තොත් ඒ විපාක සිත් 36 න් අර අපි කිව්ව චක්කුසෝත ගාන විඤ්ඤා ජීවහා කාය කියන ඒ 10 ඇරෙනකොටත් ඒ වගේම අරූපාවචර විපාක හතරත් ඇරෙනකොට අනිත් සෑම සිතකින්ම අනිත් සෑම විපාක සිතකින්ම මේ වගේ රූප ඇති වෙනවා. එහෙමනම් ඒක ඇති වෙන්නත් හේතු වෙන්නේ මේ විපාක වෙච්ච සිතක් චෛතසික. එහෙමනම් ඒ චිත්තජ රූප ටිකක් ප්‍රත්‍යෝත්පන්න ධර්ම හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඔය ආකාරයෙන් තමයි අපිට ගන්න වෙන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම ටික. මේ ගැන මම හිතනවා වැඩිදුරටත් කතා කරන්න පුළුවන් කල්‍යාණ මිත්‍රෙන්ට. මම හිතනවා මූලික වශයෙන්ම කියන්න තියෙන්නේ ওই ටික තමයි. ප්‍රත්‍යෝත්පන්න ධර්ම හැටියට අපි කතා කරා. ඒ කියන්නේ ඕනෝන්ගෙන් ප්‍රත්‍ය ලැබෙන සිත් 36ක් ගැන කතා කරා. ඊළඟට ඒ චෛතසික 38 ගැන කතා කරා. ඊළඟට කතා කරා ප්‍රතිසන්දි නාම ස්කන්ධයන් ගැන. ඊළඟට කතා කරා ප්‍රතිසන්දි නාම ස්කන්ධයන් කියන්නේ ප්‍රතිසන්දි සිත, ඒ වගේම ප්‍රතිසන්දිය වෙලාවේ ඇති වෙන රූපත් ගත්තාම ඒ ටිකත් කතා කරා ප්‍රත්‍යෝත්පන්න ධර්ම හැටියට. ඊළඟට කතා කරා චිත්‍රජ රූප ගැන. ඒ සිත් නිසා, ඒ කියන්නේ අපේ ජීවිත කාලය තුළ අපිට විපාක සිත් ලැබෙනකොට අර කිව් අපි චක්කු සෝත ගාන සිතුත්, ඒ වගේම අර අරූපාවචර කුසල විපාක සිතත් ඇරෙනකොට අනිසිතන රූප හදන්න පුළුවන් කෝ. එතකොට ඒ සිත් පහළ වෙනකොට මේ කයි හැදෙන රූප ටික පත්‍යෝත්පන්න ධර්මයන් කියලා සාකච්ඡා කළා. ඉතින් ওই ටික තමයි මූලික වශයෙන්ම සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් මේ ගැන යම් කිසි දෙයක් තවදුරටත් පැහැදිලි කරන්න තියෙනවා නම් අපේ ශක්ති ප්‍රමාණයෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ස්වාමීන් වහන්සේගෙන් අහලා ඉදිරියේදී දැනගන්නත් පුළුවන්. ඉතින් මම කැමතියි මේ ගැන මොනවා හරි තියෙනවා නම් තවදුරටත් කතා කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. බොහොම පිං ඇත්තටම ස්වාමීන් වහන්සේ පැහැදිලි කරාට වඩා ලස්සනට පැහැදිලි කරා. මේ කල්යාණ මිත්‍රයෝ ප්‍රශ්න හරි අදහස් හරි හොයාගන්නකම් මට පොඩි දෙයක් මතක් කරගන්න හිතුණා. දැන් ජයන්ත මහත්තයා, මේ අකුසල සිත් කියනවනේ 12ක්, ඒකෙන් අර මේ මෝහ මූල උද්දච්ච සම්ප්‍රයුක්ත සිත් මේ පටිසන්ධිදායක වෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒකට මතභේද තියෙනවා. අනිත් සිත් 11ෙම 11න් ඕනම එකක් චුතිසිතට අරමුණු නොතින් අර මේ අකුසල විපාක උපේක්ෂා සම්තිරණ සිත් එක අකුසල සිතෙන් තමයි පටිසන්ධිදායක වෙන්නේ. එහෙම කිව්වොත් හරිද? ඔව්, එහෙම කිව්වොත් නිවැරදි. අතර මොනම විදිහකට දැන් අපි හිතුවොත් එහෙම මරණාසන්න චිත්ත වීතියේදී අකුසල අරමුණක් ඇවිල්ලා ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපි හිතුවොත් එහෙම දුගතියක ප්‍රතිසන්දියක් ලැබනවා කියනකොට ඒ දුගතියේ ලැබෙන ප්‍රතිසන්දිය අහේතුක ප්‍රතිසන්දියක්. ඒ අහේතුක ප්‍රතිසන්දියට ඒ පහළ වෙන සිත තමයි උපේක්ෂාසහගත සම්පීර්ණ සිත. එතකොට මේ සම්පීර්ණ සිතෙන් මේ කෙරෙන කාර්යයන් දෙකක් නෙවෙයි තුනක් තියෙනවා ඇත්තටම. කෘත්‍ය වශයෙන් ගත්තාම සම්පීර්ණ සිතකින් අපි දන්නවා ඔය කිව්වා වගේ අහේතුක ප්‍රතිසන්දියක් ලබා දෙන්න මේ සම්පීර්ණ සිත අපි හඳුනා ගන්නවා අහේතුක ප්‍රතිසන්දියක් ගෙන දෙන සිතක් හැටියට. ඒක තමයි ඊටම නරකම විදිහට බලපාන සම්පීර්ණ සිත. මොකද ඒ වැරදි තැනක ඉපදුනොත් ඊට පස්සේ ප්‍රවෘත්ති වශයෙන් ලැබෙන විපාක ටිකත් ඒ අනුවමයි ලැබෙන්නේ. දැන් ඒ පුද්ගලයා සංසාරික, අපි හිතුව පුද්ගලයෙක් කියලා යම් කිසි විදිහකින් අකුසල සිතක් පහළ වෙලා අවසානයේදී ඒ චුතිය සිද්ධ වෙන චිත්ත වීතියෙන් පසුව අපිට ප්‍රසන්දිය ලැබුවොත් එහෙම නිවයේ, එතකොට ඒ පෙර සංසාරයේ කොච්චර කුසල ධර්ම කුසල කර්ම කරලා තිබුණා ඒ කුසල කර්ම වලට අදාළ වෙන විපාක ටික ලබන්න බැරුව යනවා. මොකද ප්‍රතිසන්දිය ලැබුවේ දුගතියකින්. ඉතින් ඒ නිසා මේ ප්‍රතිසන්දිය ගෙන දෙන උපේක්ෂාසගත සම්පීර්ණ සිත තමයි බොහොම අනිතු විපාක ගෙන දෙන තත්ත්වයක් තියෙන්නේ. ඊළඟට සම්පීර්ණ සිත් ගත්තාම අපි දන්නවා පංචද්වාර වලින් යම් අරමුණක් ගන්නවා නම් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු ගන්නකොට ඒ චිත්ත වීති වල සම්පීර්ණ කෘත්‍ය කරනවා. සම්පීර්ණ කෘත්‍ය කියලා කියන්නේ ඒ අරමුණ පිරික්සා බැලීමේ විපාක වශයෙන් පිරික්සා බැලීමේ සිතක් පහළ වෙනවා. ඒ කියන්නේ භවංග අපි ගත්තොත් එහෙනම් අතීත භවංග, භවංග චලන, භවංග උපාච්ඡේද, පංචද්වාර ආවර්ජන, අපි චක්කු විඥාන ගත්තොත් චක්කු විඥාන සම්පටිච්ඡන සම්පීර්ණ. ඊළඟට තමයි වත්තපන කියන සිතට එන්නේ. ඒ වත්තපන සිතට කලින් පහළ වෙන සම්පීර්ණ සිතත් උපේක්ෂාසහගත සම්පීර්ණ සිතක් කුසල හෝ අකුසල වෙනවා. එතකොට එතනත් සම්පීර්ණ කෘත්‍යයක් මේ සම්පීර්ණ සිතෙන් කෙරෙනවා. ඊට පස්සේ තදාරම්මන ජවන් සිත් හතෙන් පස්සේ පහළ වෙන තදාරම්මන සිත් තුළ මේ සම්පීර්ණ සිත යෙදෙන්න ඉඩ තියෙනවා. ඉතින් ওই කෘත්‍ය තුනම කරනවා. නමුත් ඒක භයානකම කෘත්‍ය තමයි අර ඔබතුමිය මතක් කරා වගේ ඒ කියන්නේ දුගතියේ ප්‍රතිසන්දි සිත කියන එක තමයි භයානකම සත්‍යය. තේරුම් ගන්න තමයි. ඔබවම් පින් මහත්මයක තේරුණා. මේ ඊළඟට දැන් මහත්තයා මං හිතන්නේ අපි මේ පොඩක් ස්වාමීන් වහන්සේ ඉඹුවත් කවන්නේ ස්වාමීන් වහන්සේ කිව්වා දැන් අකුසලයක් කරාම හරි ඒක මෝරනවා කියලා. ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ නෑ නේද හේතු මොකද්ද මෝරන්න හේතුව? එහෙම නැත්නම් අකුසලේ බරපතලකම අනුව ඒක එහෙම වෙනවද කියලා ඒක පොඩ්ඩක් අපිට දැනගන්න තිබුණොත් හොඳයි කියලා හිතුණා. ඔව් අපි ඒක අහමු. ස්වාමීන් වහන්සේ ගොඩාක් විස්තර කරේ නෑ. ඇත්තටම මේ විපාක කියන එකට ඔය පාක කියන එක තමයි ඔය පල් වෙනවා මෝරනවා කියන අර්ථයක් හුඟක් වෙලාවට අපිට අහන්න ලැබෙන්නේ. ඉතින් මේ යම්කිසි කර්මයක් කරාම ඒකට ඒ ශක්තිය මෝරලා ඉලිප්පිලා මතුවෙලා යම්කිසි වෙලාවක එනවා කියන අදහසෙමුත් වෙන්න පුළුවන්. හැබැයි අපි නැවතත් අහලා ස්වාමීන් වහන්සේගෙන් ඒකට වැඩි යමක් අහගමු. තිරුවන් සරණයි. තිරුවන් සරණයි ජයන්ත මහත්මයා. මේ අර චෛතසිකවල සෝබන 25යි අන්‍ය සමාන රාශි 13 එකතු වෙලා 36ක් ගත්තට අකුසල සිත් 14 මේ අකුසල සිත් 14 ගන්න නැති ජයන්ත මහත්මයා. ඔව් අපි කතා කරපු විදිහට දැන් අකුසල විපාක කියලා ලැබෙන්නේම අර අකුසල විපාක සිත් අහේතුක විපාක සිත් ටික පමණයි කියලා අපි කියවනේ. එතකොට ඒ අහේතුක විපාක සිත් වල උදාහරණයක් හැටියට අකුසල සහගත අපි හිතුවොත් අහේතුක අකුසහගත චක්කු විඥාන සිත් වගේ ගත්තාම ඒකේ තියෙන්නේ සර්වචිත්ත සාධාරණ චෛතසික 7 පමණයි. ඒ වගේම දැන් සම්තිරණ සිත් සම්පටිච්ඡන් සාන්තිර්ණ කියන තැන් වලත් තියෙන්නේ අර සර්වචිත්ත සාධාරණ චෛතසික ටිකකුත් ඇතැම් විට යෙදෙන ඒ කියන්නේ අර ප්‍රකීර්ණක චෛතසික 6න් කොටසකුත් පමණයි ඒවට සම්බන්ධ වෙන්නේ. එතකොට අපිට දැන් අකුසලයක විපාක කියලා ලැබෙන්නේ ඔය සිත් 7 පමණක්ම නම් ඒකේ නැහැ අකුසල චෛතසිකයන් අඩංගු වෙන්නේ. අකුසල චෛතසිකයන් වශයෙන් මූලික වෙන්න ඕනේ ලෝභ ද්වේෂ මෝහ කියන චෛතසිකයන්නේ. නමුත් දැන් මෙතන අකුසල විපාක සිත් හැටියට ලැබෙන්නේ අහේතුක සිත්. ලෝභ ද්වේෂ මෝහ කියන ටික නැති සිත් ටිකක් තමයි ලැබෙන්නේ අකුසල විපාක හැටියට. එහෙමනම් අපිට අර සර්වචිත්ත සාධාරණ 7ක් ප්‍රකීර්ණ 6ක් කියන එකේ ගුණයක් තමයි ඒ සිත්වල ලැබෙන්නේ. ඒක නිසා අකුසල චෛතසිකයන් විපාක සිත්වල නැති බව අපි මේ විදිහට තේරුම් ගන්න වෙනවා. තේරුම් ගන්න නේද? බොහොම පින් ජයන්ත මහත්මයා. තේරුම් සරණයි. තේරුම් සරණයි ජයන්ත මහත්මයා. මම හිතන්නේ අකුසල මෝරණවා කියලා කියන්නේ අර පින මෝරණවා කියලා වගේ තියෙන්නේ මහත්මයා. අර දැන් යම් කිසි කෙනෙක්ට පෙර පිනක් නිසා දානයක් දෙන්න හම් වෙනවා. එතකොට නිරෝධ සමාපත්තියෙන් වෙන්නේ කිසින ස්වාමීන් වහන්සේට දීපු ගමන් දවස් 7ක් ඇතුළත විශාල සම්පත් ලැබෙනවා කියලා තියෙනවනේ. ඒ වගේම සමහර කෙනෙක් අකුසලයක් කරනකොට විශාල කියන්නේ සාමාන්‍ය අකුසල කරාට වැඩිය තව අකුසල ටිකක් එකතු වුණොත් ඒකෙන් මේ වෙලාව පරිසම් දෙනවා වගේ තමයි මම හිතන්නේ. තේරුම් මේ කරගන්න පුළුවන්. තේරුම් ගන්න ඇත්තටම මම ඒක ඇහුවේ දැන් අර අපි අහලා තියෙන අර පෙර අංගනක් එළු දෙනක හිසසින්දා කියලා ඒ එළු දෙනගේ ඇඟේ ලෝම ගන්නට හිස් කැපුම් ලැබුවා කියලා. ඊළඟට අර බල්ලෙක් කාන්තාවක් දියේගිල්ලලා බල්ලගේ ලොං ගන්නට එයා මේ දියේගිලින් වෙලා ඊට පස්සේ අර නාවිකයේගේ බිරිඳක් වෙලා ඉඳලා මූදෙගිල්ලලා ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා කියලා. ඊළඟට ඔය සීවලී මහරහතන් වහන්සේගේ බෝධිසත්ව කාලෙක මෑණියන් වහන්සේ සමග ඇවිදින ගමන් කලබෝයෙක්ව හිර කරලා තිබිලා දවස් 7කට විතර පස්සේ ගිහිල්ලා යාව නිදහස් කර නිසා සත්තවරුදු සත්මස් සද්දවසක් කුසේ හිර වෙලා ඉන්න සිද්ධ වුණා කියලා. ඉතින් ඒ වගේ දේවල් ඔළුවේ තියාගෙන තමයි මම මේ ප්‍රශ්නේ ඇහුවේ. අපි මට අර ඇහුවේ මේ ඒ මෝරන්න බලපාන්නේ මොකද්ද කියන එක. ඉතින් අර ගරුක කර්ම වගේ කරොත් ඉතින් හුඟක් වේගෙන් බලපාන වැඩි මේ ජීවිතේ මේ වගේ. නමුත් අන්නේ ඒවා පිළිබඳව පැහැදිලි කරගන්න තමයි ඇහුවේ. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. ඔව් තෙරුවන් සරණ අපිටම අහලා බලමු තව ටිකක් ස්වාමීන් වහන්සේ ඇත්ත මේ මෝරනවා කියන එක. මමත් මං හිතන්නේ ඉදා ස්වාමීන් වහන්සේ ඇහුව අර මේ එළුව මරපේක මං ඉදන් බැටරුවෙක් කියලා ඇවි නමුත් එළුවේ ඒකෙදී මට මෙහෙමත් හිතුණා ඒක ස්වාමීන් වහන්සේගෙන ඇහුවා ඒ තමයි දැන් මොකක් හරි ඒ වගේ අකුසලයක් කරනකොට චිත්ත වීති ඇති වෙනවනේ මහා ගොඩක් කියන්නේ ලක්ෂ කෝටි ගණක් ඇති වෙනවනේ ඒ වගේ සිත් එතකොට ඒ ඇති වෙන හැම සිතක් පාසාම විපාකයක් ලබන්න තරම් හැකියාවක් තියෙන නිසා එහෙම වෙන්නත් පුළුවන් කියලා තමයි එදා මම අහුවේ ඒකට මම හිතන්නේ ස්වාමීන් වහන්සේ පිළිතුරක් දුන්න යම් විදියකින් එකක් පොඩ්ඩක් අහලා බලමු මේ රෙකෝඩින් එක අහලා ඒක තවදුරටත් විශ්ලේෂණය කරන්න පුළුවන් වෙයි. තවත් කාට හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? ඔව අදහසක්. තිරුවන් සරණයි ජයන්ත මහත්මිය අර එදා මම ස්වාමීන් වහන්සේන් ඇහුවා මට එච්චර වැටහුන්නේ අර සන්තිරණ සිතකින් කුසල අකුසල මේ සිදු වෙන විදිය තීරණය කරන නිසා ඒක චිත්ත වීදියකින් යනකොට අන්තිම චුති සිතේදී ඒ සන්තිරණ සිත ඉදිරිපත් වෙන හැටි පොඩ්ඩක් වටහලා දෙන්න පුළුවන්ද ජාන්ත මහත්මයා? සන්තිරණ සිත ඉදිරිපත් වෙනවා කියන එකම නෙවෙයි. දැන් අපි හිතුවොත් එහෙම දැන් යම්කිසි විදිහකට දැන් අපි දන්නවා මරණාසන්නේට මම මේ කලිමුත් හැබැයි කියන්න ගිහලා එක කොටසක් විතරයි මම හිතන්නේ කියලා තින්නේ. ඒතම දැන් අවසානයේදී කොටස් හතරක් විදිහට තමයි මේ අරමුණු එන්නේ. කියන්නේ යම්කිසි ජීවිතයක් ඉවරනකොට අවසාන චිත්ත වීදියේ අරමුණු වෙන දේවල් ගත්තාම හතර ආකාරයකින් දේවල් හතර ආකාරයක දේවල් කියමුකෝ අරමුණු වෙන්නේ ඉඳ තියෙනවා. ඒ තමයි ගරුක කර්ම හැටියට අරමුණු වෙනවා ඉස්සල්ලාම. ඊළඟට ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම කියලා ඔන හතරක් තියෙනවා. එතකොට අපි බැලුවොත් එහෙනම් මොනවද මේ ගරුක කර්ම කියලා කියන්නේ? යම් කෙනෙක් ධ්‍යාන කුසල ප්‍රත්‍යයෙන් ධ්‍යාන සමාපatti වඩලා තියෙනවා නම් ඒවා අවසාන සිතුවට කියන්නේ අවසානයේට මනසට අරමුණු වෙන්නේ අන්න ඒ කුසල සිත්. ඒ නිසා ඒ චිත්ත වීතිය අවසානයේදී චුතිසිත පහ චුතිසිත කියලා කියන්නේ ජීවිතයකදී ලබන අවසාන භවංග සිතර තමයි අපි චුතිසිත කියලා කියන්නේ. චුතිසිතෙන් අනතුරුවම සංජයා මහත්මයාගේ මයික් එක ඔන් වෙලා මම හිතන්නේ ඒ චුතිසිතෙන් චුතිසිතෙන් අනතුරුවම ඇති වෙන ප්‍රතිසන්දිසිත. ඒ ප්‍රතිසන්දිසිත වෙන්නේම අර ධ්‍යානයේ වඩපුවේකී විපාකසිත තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ අපි දන්නවා රූපී හෝ අරූපී ධ්‍යාන වල නම් පළවෙනි විපාකසිත ඇති වෙන්නේ මේ භූමිවල. කියන්නේ එක්කෝ යා රූපී බ්‍රහ්මයේ වෙලා ප්‍රතිසන්දිය ගන්න, එමත් නැත්නම් අරූපී බ්‍රහ්ම ප්‍රතිසන්දියක් ලබනවා. ඒ වගේ දැන් අකුසල දෙයක් ඊට පස්සේ දැන් අකුසල පැත්තෙන් ආනන්තරික පාප කර්මයක් කළොත් ආනන්තරික පාප කර්මයක් කළොත් අනිවාර්යයෙන්ම ඒක අවසාන සිත් වලට අරමුණු වෙනවා. අවසාන සිත් වේලියට අරමුණු වෙන්නේ ඒ කරපු අකුසලේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට චුතිසිතින් අනතුරුවම යාට උපේක්ෂාසහගත සම්තිරණ සිතකින් ඒ ඊට අදාළ වෙච්ච භූමියක ප්‍රතිසන්දිය ලබනවා. නිවේ තමයි කියන්නේ මම හිතන්නේ. ඒකෙන් එකම වෙනස් වෙච්ච තැන තමයි අපි අහලා තියෙන විදිහට අජාසත් රජුරෝ අජාසත් රජුරෝ පියා මැරුවා. ඒ කියන්නේ ආනන්තරි පාප කර්මයක් කරගත්තා. නමුත් ඊට පසුව මේ ශාසනයට කළ සේවාව නිසා ඒකේ විපාකය ටිකක් සැහැල්ලු වුණා කියලා කියනවා. නමුත් අපායට ගියා. නමුත් නිරයට නෙවෙයි ගියේ, සාමාන්‍යයෙන් අවීචි මහ නිරයටයි කියනවා යන්නේ ආනන්තරි පාප කර්ම වලත්. අවීචිරනේ මට මතක හැටියට පදුම කියන නිරයට ගියා කියලා තමයි මතකයක් තියෙන. ඒ කියන්නේ ඒකේ විපාකේ ටිකක් අඩු වෙලා. ඉතින් ඔසුපත් නිරයට මහත්මේ. මොකද? ඔසුපත් නිරය නේද? ඔසුපත් නිරයට. ඔසුපත් නිරයට ගියා කියලා අන්න හරි. බොහොම පිං. පදුම නිරයට තමයි මහත්මයා. පදුම නිරයට තමයි ඔසුපත් නිරය වලට නෙමෙයි අවීචයට වඩා අඩුයි. නමුත් ඔසුපත් නිරය වලට වඩා බලවත් තැනක් පදුම නිරය. එතෙන්ට තමයි ගෙමින්. ඒකේ ආයුෂ වැඩි මේ ඔසුපත් නිරයට වඩා. හොඳයි බොහොම පිං. ඉතින් අන්න ඒකයි වෙන්නේ. එතකොට අපි දැන් ඒ ඊළඟට ඒ තමයි ගරුක කර්ම අපි කතා කරන්නේ. ඊළඟට තමයි ආසන්න කර්ම. දැන් අපි හිතමුකෝ කුසල් පැත්තෙන් ධ්‍යානයක් ධ්‍යාන සමාපatti නොලැබූ කෙනෙක්. ධ්‍යාන හෝ ඒ ධ්‍යාන වලට සම්බන්ධ ඉන්න තරමට සිත දියුණු වෙච්ච නැති කෙනෙක් කියලා. එතකොට ඒ වගේම ආනන්තරි පාපයක් කරගත්ත නැති කෙනෙක් කියලා. එතකොට ඒ අපි පුද්ගලයා කියලා කිව්වොත් ඒ ජීවිතයේ අවසානයේදී ඒ පුද්ගලයාට ලැබෙන්න පුළුවන් ඒ ජීවිතයේ අවසන් වෙන්න ආසන්නයේදී කරපු කර්මයක්. ඒ කියන්නේ එයා නිතර නිතර පන්සිල් රැකලා, කියන්නේ සීල රැකලා, දන් දීලා, ඒ වගේම නැත්නම් බණ භාවනා කරා වගේ නම් එයාට ඒ පුරුදු කරපු අරමුණක් එන්න පුළුවන්. ආසන්න, කියන්නේ මරණයට ආසන්න කාලේ කරන දේවල්. ඊළඟට අකුසල පැත්තෙන් එයා නිතර නිතර යම්කිසි, කියන්නේ ඒ අවසාන කාලේ යම්කිසි අකුසල කොටසක් කර කර හිටියා නම් ඒ අකුසලයක් මතුවලා එන්නත් පුළුවන්. ඒ අනුව අකුසලයක් මතුවුණොත් චුතසිතින් අනතුරුවම සංකීර්ණ සිතින් උපේක්ෂාසාගර සංකීර්ණ සිතින් දුගතියේ ප්‍රසන්දී ලබනවා. අර සුගති අපි හිතුවත් එහෙම යම්කිසි කුසල කර්ම කොටසක් කර කර හිටියා නම් අවසාන කියන්නේ මරණසන් මැරෙන්න කිට්ටුව කාලේ ඒ අදහසක් ඇවිල්ලා එහෙම නැත්නම් ඒ අරමුණක් ඇවිල්ලා ඒ අනුව එයාගේ ප්‍රතිසන්දිය සුගතියේ දැන් සුගතියේ ලබන්න හේතු වෙනවා. ඉතින් ඔය ආකාරයටයි ගරුක කර්මයි ආසන්න කර්මයි කියන එක. දැන් ඔතනදි විශේෂයෙන් බලන්න ඕනේ ආසන්න කර්මය කියලා කියනකොට අපිට නිතරම හිතෙනවා මේ වයසට ගිහිල්ලා මරණ අදහසක් තමයි ඔළුවට එන්නේ. නමුත් ආසන්න කර්මය කියලා කියන්නේ මරණය වෙන කාලෙට ආසන්නව. අපි මරණ සතිය වන්නකොට අපි දන්නවා මරණය සිදුවෙන්න පුළුවන් ඕනම තැනක. ඊළඟ හුස්ම ගත්ත හුස්ම ටික පිටකරන්න කලින් මැරෙන්න පුළුවන්. පිටකරපු හුස්ම ටික පිටකරාන පස්සේ නැවත වරක් හුස්ම ගන්න කලින් මැරෙන්න පුළුවන්. එහෙම වෙනකොට ආසන්න කර්මය කියලා කියන්නේ කවුරු ධානා සමාපත්තිය හෝ පංචානන්තරී පාප කර්ම නොකරපු කෙනෙකුට ආසන්න කර්මය කියලා කියන්නේ මේ මොහොතේ කරන කර්මේ බව මතක් කරගන්න වෙනවා. ඉතින් ඒකයි ආසන්න කර්මය කියලා කියන්නේ. ඊළඟට ආචින්න කර්ම කියලා කියනවා. ආචින්න කියලා කියන්නේ ජීවිතේ පුහුණු කරපු නිරන්තරයෙන් පුහුණු කරපු කර්ම කියලා. සමහර වෙලාවට හතර පොයට සිල් ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම කුසල පැත්තෙන් ගන්නකොට එහෙම නැත්නම් මාසික සැරයක් උපෝසතේ ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිතර පුරුද්දක් හැටියට නිතර නිතර දන් දීප කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුට ඒ කරපු පුරුදු නිසා ඒ පුරුද්දක් මතුවලා ඇවිල්ලා ඒ අනුව එයාගේ ප්‍රතිසන්දියේ සුගතිය සිද්ධ වෙනවා. ඒ වගේම අකුසල පැත්තෙන් ගත්තොත් කෙනෙක් පුරුද්දක් හැටියට යම්කිසි දුෂ්චරිතයක යෙදුණා නම් ඒදී සිහි වෙලා දුගතියක ප්‍රතිසන්දිය ගන්න අවස්ථාව තියෙනවා. ඒකෙින්ද ආචින්න කම්ම කියන එක ඔන්න ඔය ආකාරයෙන්ම ඒ පුරුදු හැටියට ඇදිලා එන්නේ, මතුවලා එන්නේ. ඒ මතුවලා එන්නේ ගරුක කර්මත් ආසන්න කර්මත් කියන දෙයක් ඇදිලා වෙ නැත්නම් ආචින්න කම්මිය ඇදිලා එන්නේ. ඊට පස්සේ කටත්ත කර්ම කියලා කියන්නේ ඔය තුනම නැත්නම්, ඔය කලින් කියපු තුනම නැත්නම්, ඒ කියන්නේ ආනන්තරේ පාප කර්මයක් උත් කරලා නැහැ, ඒ වගේම ධාන සමාපත්තිත් නැහැ, ආසන්නේ කරපු කර්මයක් මතුවලා වෙත් නැහැ, පුරුද්දක් හැටියට කරපු දෙයක් මතුවලා වෙත් නැත්නම් මේ සංසාරේ ඕනෑම දවසක කරපු දෙයක්, මොහොතක කරපු දෙයක් මතුවලා එන්නේ ඉඳ තියෙනවා. ඉතින් ඒක ඇවිල්ලා ඒ ආකාරයෙන් චිත්ත වීතිය ගියාට පස්සේ චුතිසිතෙන් අනතුරුවම ප්‍රතිසන්දිස්සක් ඇති වෙනවා. ඒක කුසලයක් මතක් වුණා නම් කුසල පැත්තටයි, අකුසලයක් මතක් වුණා නම් දුගතිය පැත්තට, කුසලයක් මතක් වුණා නම් සුගතියේ, අකුසලයක් ඇදිලා ආව නම් දුගතියේ ප්‍රතිසන්දිය ලබන්න හේතු වෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි ඔය චුති උප්පත්ති කියන කොටස ටික ඇති වෙන්නේ. චුතිසිතින් අනතුරුවම ප්‍රතිසන්දිසිත ඇති වෙන්න. මම හිතනවා සංජය මහත්මියකින් යම් කිසි ආලෝකයක් ලැබෙන්නේ නැති කියලා. සිරුවන් සන්නයි. බොහොම හොඳට තේරෙන මහත්මිය. ඒ කියන්නේ මහත්මිය එතකොට ජවන් සීත්වල ඉඳලා මේ කර්මය සකස් වෙන්නේ එනවාද චුතිසිත අවස්ථාවේදී? ජවන් සීත්වල ඉඳලම මේක සකස් වෙන්නේ. ඔව්, ඒ කියන්නේ ඇත්තටම දැන් ඔතනදි කියන දෙයක් තමයි අපි හිතමුකෝ දැන් මරණාසන්නයේදී අරමුණු වුණා කියලා තමන් දීපු දානයක්. එතකොට අර දානය දෙන අවස්ථාවේ තමන්ට ඇති වුණානේ ජවන්සිත් වගේ කුසල ජවන්සිත්. අන්න ඊට සමානව මේ ඒක හරියට මේ මොහොතේ කරනවා වගේ ජවන්සිත් හතක් හතරක් නේ පහක්. අැතර මරණසන චිත්ත විදි ජවන්සිත පහයි නැති වෙන. ඒ ජවන්සිත පහේම ඒ විදිහටම අරමුණු. දැන් ඥාන සම්ප්‍රයුක්තව අපි විකෘසබ කියන්නේ දානේ ආනිසංස දන්නවනම් ඒක කර්ම විපාක විශ්වාස කරන ඒ වගේ සෝමනස්ස සාගත සිතකින් නම් ඒ දානේ දුන්නේ ඒ දානේ දීපු අවස්ථාවේදී මතුවලා ආව වගේම හරිම ලස්සන සෞම්‍ය සිත් පෙළක් තමයි ඇති වෙන්නේ. ඊට පස්සේ ඒක අවසානයේ චුතිසිත ඇති වුණාට පස්සේ චුතිසිතෙන් අනතුරුව ප්‍රතිසන්දි සිත් ලැබනවා. ඒ අර ජවන් සිත් වලින් ගත්ත ඒ අරමුණට අදාළව සුගතියේ ප්‍රතිසන්දිය ලැබනවා. ඒ විදිහට තමයි යන්නේ. ඒකකොට අපි හිතුවොත් එහෙම කරපු අකුසලයක් මතක් වුණා කියලා. අකුසලයක් මතක් නෝනේ මේ අකුසලේ කරපු වෙලාවේ යම් කිසි විදිහක ජවන් සිත් ටිකක් ඇති වුණානේ. අන්න ඒ වගේම හරියට ඒක දැන් කරනවා වගේ ඒ ආකාරයට සිත් පෙළක් ඇති වෙනවා කියලා තමයි දැනගෙන තියෙන්නේ. ඒ අනුව තමයි දුගතියක ප්‍රතිසන්දිය ලබන්නේ. තේරුම් ගන්න. ගක් හොඳට තේරෙන මහත්මයා බොහොම පිං. තේරුම් ගන්න. ඉතින් මේවා දැනගන්න එකේ මූලිකම හේතුව තමයි අතර වර්මන් හරින් කිව්වා වගේ ආසන්න කර්මය කියන එක ගැන අපි නිතරම මෙනෙහි කරන්න ඕනේ. කියන්නේ ඒක තමයි මේ දහම් දැනුම කියලා කියන එක ප්‍රායෝගිකව යොදා ගන්නවා නම් එතකොට මේ ආසන්න කර්මය කියන්නේ මේ දැන් කරන කර්මය කියලා හිතාගන්න වෙනවා. මොකද ඊළඟ මොහොතේ මැරෙයිද දන්නේ නැති නිසා. ඒක නිසා සෑම අවස්ථාවකදීම පුළුවන් හැටියට කුසල් දහම් වඩන එකට ගොඩක් හිතන්න වෙනවා. ඒ විදිහට අපි ධර්මය ගැන හිතනවා. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. ජයන්ත මහත්තයා, එතකොට දැන් අපිට කියනවනේ චුතිසිතේදී ඇති වෙනවා කර්මය, කර්ම නිමිත්ත, මේ ගති නිමිත්ත කියලා. එතකොට ඒ තුනම අර ජවන් සිත් වලින් ගත්ත කුසල හෝ අකුසලයට බලපෑම ඇති කරනවා. ඒ නිසා තමයි චුතිසිතෙන් ඒ ගති තුනම පහළ වුණේ කියලා හිතුවත් නිවැරදි මහත්තයා. එතෙන්දී අපි ඇත්තටම වචන පාවිච්චි කරනකොට චුට්ටක් පොඩක් හිතන්න වෙනවා. මොකද දන්නවද, චුති සිත කියලා කියන්නේම ජීවිතයක අවසානයේ පහළ වෙන භවංග සිත. අන්තිම භවංග සිතට තමයි අපි චුති සිත කියලා කියන්නේ. එතකොට දැන් ඔය කිව්ව ටිකේදී වෙන්නේ මෙහෙමයි. දැන් අපි කිව්වනේ දැන් ගරුක කර්ම, ආසන්න කම්ම, ආචින්න කම්ම, කටත්ත කම්ම කියලා. ඕවා මනසට එන විදි තුනක් තමයි ඔය ඔබතුමී සඳහන් කරේ. ඒ කියන්නේ ඒක එන්න පුළුවන් කර්මය හැටියට, කර්ම නිමිත්ත හැටියට, ගති නිමිත්ත හැටියට. එතකොට කර්මය හැටියට එනවා කියලා කියන්නේ තමන් කරපු කර්මය මතක් වෙනවා. දැන් කුසල කර්මයක් කරා නම් අපි හිතුවොත් එහෙම කෙනෙක් භවනා කරා, එහෙම නැත්නම් දානයක් දුන්නා, සීලයක් රැක්කා, ඒ වගේ මොන හරි කුසල පැත්ති කර්මයක් කරනවා නම් ඒ කරන කර්මය මතක් වෙනවා. කියන්නේ ඒ ක්‍රියාව අපි හිතුව දානය දෙනවා කියන ක්‍රියාව මතක් වෙනවා. එතකොට ඒ ක්‍රියාව මතක් වෙලා ඒ දානය දෙන වෙලාවේ ඇතිවෙච්ච සිත් වගේ කොටසක් ඇති වෙලා අර කලින් කිව්වා වගේ චුතිය සිද්ධ වෙන්න පුළුවන්. එතකොට කර්ම නිමිත්ත කියලා කිව්වේ එයාට මනසට එක පාරම එනවා සමහරලට දානය දීපු එකේ යම් කිසි ඒ දානේ බෙදපු වාචනයක් වගේ දෙයක් හෝ මොනවා හරි දෙයක් එකපාරම සිහි වෙනවා. ඒ සිහි වෙනවත් එක්කම එයාට අර සිත් අර විදිහට දානේ දෙන අවස්ථාවේදී පහළ වෙච්ච සිත් ටික වගේම කුසල ජවන් සිත් ටික පහළ වෙනවා. ගති නිමිත්ත කියලා කියන්නේ දැන් අපි හිතමුකෝ ඒ දානේ දීපු එක්කනට සුගතියකට යන්න තමයි කර්ම සකස් වෙලා තියෙන්නේ. එහෙමනම් සමහර විට ඉදිරියේ ජාතියදී ඉපදෙන තන ගැන මතක් කිරීමක් කරනවා. එතකොටත් කුසල් සිත් පහළ වෙලා ඒ අනුව ඒ තන ප්‍රතිසන්දී සඳහා යෑමක් සිද්ධ වෙනවා. ඉතින් ඔය ආකාරයෙන් තමයි කර්ම නිමිති, කර්මයේ කර්ම නිමිති, ගති නිමිති කියන එක වගේ එක සඳහන් වෙන්නේ. ඒ වගේම අකුසල පැත්තේ අකුසල කර්මයේ හෝ අකුසල කර්මයට කිරීමට ගත් යම් කිසි ආයුධයක් හෝ නැත්නම් මොනවා හරි ඊට අදාළ සිද්ධියට සම්බන්ධ වස්තුවක් එහෙමත් දකින්න එහෙමත් නැත්නම් සමහරවිට නිරේ ගිමිදල් පේනවා කියලා කියන්නේ. ඒ වගේ ඒ පෙනුනහම ඊට පස්සේ ඒ අනුව තමයි ඒ සිත් පරම්පරාව ඇති වෙලා ඒ දුගතිය ප්‍රතිසන්දිය ලබන්නේ. ඉතින් ඔන්න ඔය ආකාර තුනටම අවසාන චිත්ත වීතිවල අරමුණු එන විදිහක් තමයි එතන සඳහන් කරලා තියෙන්නේ. මම හිතන එක ටිකක් පැහැදිලි කියලා. තිරුවන් සරණයි. පැහැදිලි මහත්මයා. ඔහොම. ජයන්ත මහත්මයා දැන් එක පුද්ගලයෙක්ගේ මරණාසන්න චුතිසිතට කර්මය කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත තුනෙන් එකක් දෙන්නේ තුනෙන් එකක් කියනවා කියලා තමයි කියන්නේ. ඒ ආකාර තුනෙන් එකක් ඇවිල්ලා තමයි ඒ සිත් පරම්පරාව ඒ විදිහට ඇති වෙන්නේ කියලා. ඉතින් ඒකදී අපි හිතාගන්න වෙන්නේ කර්මයේ හැටියට ආවත් කර්ම නිමිත්ත හැටියට ආවත් ගති නිමිත්ත හැටියට ආවත් ඒ පහළ වෙන සිත් ටික ඊට අදාළව පහළ වෙලා ප්‍රතිසන්දී ඒ අනුව සකස් වෙනවා කියන එක තමයි දැනට හිතාගන්න තියෙන. මම හිතනවා ඔබ තවදුරටත් අපිට විස්තර හොයන්නත් පුළුවන්කම ඇති. දැනට ওই විදිහට තමයි මම තේරුම් ගන්න ඉන්නේ. ඊපස් තමයි මොඳමයි හන වෙනත් ප්‍රශ්න නැත්නම් අපිට පැය එකමාරකට ආසන්න කාලයක් අපි සාකච්ඡා කළා. එමන මම හිතනවා මේක යම් කිසි විදිහකට උපකාරයක් වෙන්නේ නැති කියලා ස්වාමීන් වහන්සේ එදා සඳහන් කරපු දේවල් තවදුරටත් අපිට ග්‍රහණය කරගන්න උදව් වෙන්නේ නැති කියලා. එහෙමනම් මම හිතනවා හෙට දවසේ ස්වාමීන් වහන්සේ නැවත සම්බන්ධ වෙයි. අපි ඒ බලාපොරොත්තු තියනවා. එහෙමනම් අද දවසට මෙතනින් සාකච්ඡාව නිමා කරමු කියලා යෝජනා කරනවා. දරුවත් මහත්මයා ඔබතුමා සම්බන්ධලයි ඉන්නවා කියලා හිතනවා. අපි සාකච්ඡාව නිමා කරමු ඒක ආකාරයෙන්. තිරුවන් සරණයි. තිරුවන් සරණයි යටවත් මේ බොම්පෙන් හොඳයි. අපි එහෙමනම් අද දවසේදීත් සුපුරුදු විදිහට ධර්ම සාකච්ඡාව නිමා කරලා අපි නැවතත් හෙට දිනෙදිම ගෑනවා. ඉතින් ජයන්ත මහත්මයා අපිට හැමදාමත්ම වගේ අද දවසේදීත් එතුමාගේ වටිනා කාලය වැය කරලා අපි කෙරෙත් අනුකම්පාවෙන් ඊයේ දවසේදී ගිය සතියේදී අපිට ජිනලංකසාන් වහන්සේගේ පැහැදිලි ධර්ම දේශනාවන් බොහොම හොඳින් පැහැදිලි කර දුන්නා. ඒක උනන් වේට පෙර කාලවල ඉගෙන ගත දේවල් පව මතක් කරමින් අපි ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් බොහොම පින්ජයට වත්මේ. අපි එහෙමනම් නැවතත් හෙට දිනේ දින වල කැමති බලාපොරොත්තු වෙන දැන් සමු කරමු. හැම දිනකටම තිරුවන් සරණයි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි.